Sādhu, sādhu, sādhu. Buddham, buddham, buddham, vande. Dhammam, dhammam, dhammam, vande. Sangham, sangham, sangham, vande. Buddham, dhammam, sangham, vande. Sansāra sāroga vinita nesaṁ sannita sātaṁ sucisāra desaṁ sandhira paṁ svanna tanu pelāsaṁ saṅlāpa desiṁ panane desāsaṁ saṅsāme gaṅke vala mohanāsaṁ sannā kanmāra rane visesaṁ saṅse vitam dāsi mudāra āsaṁ saṅhāra dhammaṁ paname sadāsaṁ sandāsa gannā sita pāpanāsaṁ sannāpa dhansiṁ hata gora pāsaṁ sampāra gāmiṁ sucisāra vāsaṁ saṅvāra saṅghaṁ paname rasāsaṁ sasara sadasāyura navatā nivanvada patirana sidire mahnraṁ patak lida nitara dilena tum sadaham desana lada vatira vandimi mage sambudu mahi me sada සකතන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුන් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැතින් සිරේ සදහම් මිනිපාන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බැමිසුනු විසුනු කර නිති ගුණ පුරන ලක්න් සැප දමාම් කර තෙර වෙත නෙත්න් යොමන වඳිනෙම් නිති කතාතින් සරු මහසඟන සමන්තාචක්කවාලේසු වත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධමථාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති ශ්‍රද්ධාවන්ත පින්තුනි නිවාදා බෞද්ධ විහාරස්ථානයේ මේ වෙසක් සියල වැඩසටහන සිදු කරන අවස්ථාවේ සවස් සරුවේ සිදු කරන ධර්ම සාකච්ඡාව අපි මේ සිදු කරන්නේ. පින්තුන්ට මේ අවස්ථාවට අනුරූපව මේ පින්තුන්ගේ නැගීච්ච ප්‍රශ්න වලට පිළිතුරු දීම වශයෙන්ොත් ඒ වගේම බුදුදහමේ තියෙන ප්‍රධාන කරුණු කීපයක් විස්තර කිරීම වශයෙන් උත් අපේ කරුණු කීපය පැහැදිලි කර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිනතුන්ගේ පින තියෙන හැටියට ධර්මය ලැබෙයි. ඉතින් වෙලාවේ හැටියට අපට දෙන්න පුළුවන් උපරිම දේ මේ අතන දෙන උත්සාහ කරනවා. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කරුණු ටික ඔක්කොම මේ අත්පත්‍රිකාවක සූදානම් කරලා තියෙනවා. ඔබට බණෙන් පස්සේ ගන්න පුළුවන්. පිනතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයන් වස්තුතින් අපි ධර්මයේ නාමයෙන් මොනවක් කළත් අපි ධර්ම සාකච්ඡාවක් කළත් බණ ඇහුවත් බණ දේශනා කළත් මේ හැම දෙයකින්ම ඒ කරන කටයුත්ත විමුක්තායතනයක් වෙන්නට ඕන. විමුක්තායතනය කියන්නේ නිවනට පිවිසෙන දොරටුවක් කරගන්නට ඕන. විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කිරීමේදී පින්නතුනි ඒ අහන හැම දහම් පදයක්ම අපේ අවිද්‍යාව දුරු වෙන විදිහට ඒ ධර්ම කරුණ ඇහෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කරන මොහොතේම අපට අපේ සිහිය සානුවන දිනු වෙනට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ සද්ධාමෙන් ප්‍රතිඵලයක් ගන්නා වෙන්නේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇතැම් විට ධර්ම ශ්‍රවණය කරද්දීම සමහර ඇතම් මාර්ගඵල ලැබලා තියෙන්නේ. ඉතින් මේක තමයි ධර්ම තියෙන ලක්ෂණය. අපේ ධර්මයක් අහනකොට විතරක් නෙවෙයි ධර්මයේ නාමයෙන් කෙනෙක් හැසිරෙනකොට අපට කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙනකොට ඒ කල්යාණ මිත්‍රයන් ලැබෙනොත් අපට ලැබෙන මේක. කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනකොට ඔහු දිහා බලනකොට ඔහුගේ ඇඳුම විතරක් නෙවෙයි ඔහුගේ ඇසිපිය ගිහිල්ලා පාවා අපට විමුක්තායතනයක් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ මේ ධර්මයේ වැඩුණා වෙන්නේ. ඉතින් පින්නතුනේ ඔබ අහපු ප්‍රශ්න වලටත් මම උත්තර දෙනවායි. මේ ප්‍රශ්න මතකයි. හොඳයි. විශේෂයෙන් පින්නතුනි බුදුහාම දේශනා කරනවා අවබෝධයට පත්වෙච්ච බුදුරජාන් වහන්සේ අවබෝධය ලබා දීම සඳහා ලෝකයටත් අවබෝධය ලබා දීම සඳහා ධර්ම දේශනා කළා. දමණය වුණා බුදුරජාණන් වහන්සේ කෙලෙස් දමණය කළ බුදුරජාණන් වහන්සේ ලෝකයාටත් ඒ දමණය ඇති කරගන්න ධර්ම දේශනා කළා. ශාන්ත භාවයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ තේ ශාන්ත භාවය ඇති කිරීම සඳහා ධර්ම දේශනා කළා. ඒ වගේම කෙලෙස් පිරිනිවා වූ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයේ කෙලෙස් පිරිනිව සඳහා ධර්ම දේශනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ ඉපදීම, පරිනිර්වාණය සිහි කරන මේ දවසේ විශේෂයෙන්ම අපි බුදුහාඳුරු මොකද බලාපොරොත්තුුනේ කියන කරුණ අපි තේරුම් ගන්නට ඕන. පින්නතුනි සම්බුද්ධත්වයට පත්වීම කියන එක අතිශය දීර්ඝ කාලයක කරපු කැපවීමක ප්‍රතිඵලයක්. ඒක අපිට හිතා ගන්නවත් බෑ. උන්වහන්සේ මහා සාගරයේ වතුරට වඩා තමන්ගේ ගෙලේ දන් දීලා තියෙනවා. අහසේ තාරකාවලට වඩා ඇස් දන් දීලා තියෙනවා. මහා මේරු පර්වතයට වඩා ඔටුනු පලන් හිස් දන් දීලා තියෙනවා. මේ මහා පොළොවේ පන්සලට වඩා තමන් වහන්සේගේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා. කෙනෙකුට මේක හිතන්න පුළුවන් අතිශෝක්තියක් කියලා. වෙනතන අතිශෝක්තියක් නෙමෙයි මේ කියන්න පුළුවන් අවම මට්ටමින් මේ කියලා තියෙනවා. මේකට ලොකු උපමා ගන්න තියෙනවා නම් බුදුහාම ඒ උපමා තමයි ගන්නෙ. නැවත එහෙම උපමා නැති නිසා මේ උපමාරම් තියෙනවා. මේ ලෝකයේහි ලෝක සත්‍යයන් කෙරෙහි යම් කිසි කෙනෙක් කරුණාවෙන් කටයුතු කළ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ තරම් එහෙම කවුරුවත් නැහැ. අපිට හිතෙනවා ඇත්තමිට අපේ ආම තාත්ත අපට හුඟක් උදව් කළා කියලානේ. ඇත්තටම අපිට මේ ජීවිතේ ලබා දෙන්නේ ඇයි උදව් කළා. නමුත් මේ ආම තාත්ත අපට උදව් කරන්න පටන් ගත්තේ වැඩිමනොත් උපරිමනොත් අපි ආමගේ කුසේ පිළිසින ගත්තට පස්සේනේ. නමුත් වෙනතන අපේ ඉපදෙන කල්ප ගානකට කලින් ඉඳන්ම අනාගතයේ ලෝක පහළන අපි වෙනුවෙන් යම් කෙනෙක් කැපවීම කළා නම් පාරමිතා පුරවන මේ බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ මේ ගුණය කැපවීම ගැන සිහි කරොත් වෙනතුනි අපේ ලෝකයේ වීරයා තමයි බුදුරජාණන් වහන්සේ. අපේ දිනකට වැඩිපුරම මතක් වෙනවන බුදුහාමුදුරුව. හැමදාම වැඩිපුර වාර ගානක් මේ බුදුහාමුදුර දේශනා කරපු ධර්මය අපට මතක් වෙනට ඕන. මේ සද්ධර්ම වසර 2500 කට අධික කාලයක් රැඳගෙන ආපු මහා සංඝරත්නය ගැන අපට නිතර මතක් වෙන්නට ඕන. මේක තමයි පිළිතුරු ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ නිසා හැමදාම අපට බුදුහාඳුර මතක් වෙන්න ඕන, සද්ධර්මයේ සිහිපත් වෙන්න ඕන, මහා සංඝරෝණේ ගුණ සිහිපත් වෙන්නට ඕන. ඉතින් විශේෂයෙන් වෙසක් දිනය තුනතේ ඒකට හොඳම අවස්ථාවක්. ඇත්තන පිළිතුරු අපි බුදුහාඳුරට ගරු කරන්න පටන් ගන්නෙ ධර්මය අහපු පමණට. ධර්මයේ තියෙන ගැඹුරු කාරණා තේරුම් ගත්ත පමණට තමයි අපි බුදුහාමරන්ට අපි ගරු කරන්නේ. ඒක අපට උන්වහන්සේගේ වටිනකම තේරෙන්නේ නැහැ. බුදුහාමර අපට කොයිතරම් දෙයක්ද දායාද කළේ කියන එක. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ බුදුහාමරන්ගේ ධර්මය කියලා කියන්නේ විහාරස්ථානය කියලා කියන්නේ ඇතමිට අපට ආශිර්වාද කරන ස්ථානයක් කියලා. අපේ දරුවගේ උපන්දිනයට, දරුවට විභාගේ පාස් වෙන්න, ලෙඩක් වුණාම සනීප වෙන්න, මියගිය ආශිර්වාද සියයට අම්මලා තාත්තලා පින් අනුමෝදන් කරන්න. මෙන්න මේ වගේ ඊටාම සරල දෙයකින් තමයි අපි ධර්මය ගැන හිතන්නේ නේ. ඒවත් වෙනතුනි කියනවා නැත්නම් බය වෙන්න එපා. මේවා නැහැ ඔයා කියලා නොකර ඉන්න ඒවා මීටත් වඩා හොඳට කරනවා. අපි දැනට කරන්නටත් වඩා හොඳින් කරනවා. නමුත් වෙනතුනි සද්ධර්මයේ තියෙන බුදුහාඳුරන්ගේ සදහම් පණවිඩේ තියෙන මේ වගේ සරල දෙයකින් නෙවෙයි. වගේ සරල දුකක් නැති කරන්නේ නෙවෙයි. ලෙඩක් හැදුනහම මේ දෙඩේ සනීප වෙන පිළිත් එකක් කියන විතරක් නෙවෙයි බුදුදහම තියෙන්නේ. මේ බුදුදහමෙන් ඉහළම ප්‍රතිඵලයක් අපට ලබා දෙනවා. කොයාගේ ප්‍රතිඵලයක්ද? සාමාන්‍ය දුකක්ද? සාමාන්‍ය දුකක් නැති වීමක්ද? පින්නතින් අපි බලමු අපට ජීවිතේ ලොකු ණයක් වෙලා තියෙනවා. නැත්නම් එතෙමිට අපට ගෙදරට ගෙවා ගන්න සල්ලි හැර මොන හරි අවශ්‍ය වෙලා තියෙනවා. නැත්නම් විභාගයක් අසමත් වෙලා තියෙනවා. දැන් අපි මේක ලොකු ප්‍රශ්නයක් කියලා හිතාගෙන ඉන්නේනේ. මෙහෙම ඉන්න වෙලාවකදී පින්නතුනි අපේ ඊටාම ළඟම අපේ ඊටාම ආදරණය කරන ඥාතිවරින් මරණයටපත් වෙනවා. එතකොට අපිට වැඩිපුරම දුක අර ණය ගවා ගන්න තියෙන තිබීමද නැත්නම් දරුවගෙන තිබීමද ඥාතිවරයගෙන තිබීමද? ඥාතිවරයගෙන නැතිවීම දුක උහුලගන්න බෑ වෙනතුළු. අන්න ඒ වගේ තැනකින් තමයි අපට බුදුදහම උදව් කරන්නේ. අපි ඊටාම ප්‍රියමනාප කරන අපේ කියමු 5 දෙනෙක් ඉන්නවා කියලා. ඒ 5 දෙනාම අපේ ඇස් දෙක ඉදිරිපිටදී මිය යනවා නම් මරණයට පත් වෙනවා නම් සාමාන්‍ය ලෙඩකිනුත් නෙවෙයි පින්නතුනි. ඇතැම් විට මේ 5 දෙනාම නොකරපු වරදකට වෙන කෙනෙක් මේ 5 දෙනාම අපේ ඇස් දෙක ඉදිරිපිටදීම ජීවිතක්ෂයට පත් කරනවා මරනවා. අන්නේ මේ අවස්ථාවකදී අපේ හිතට කිසිම පීඩනයක් ඇති නොවන විදියට ශක්තියක් ලබා දෙනවා. අන්න එවැනි තැනකින් තමයි පිනතුනේ මේ සම්දරණය අපට උදව් කරන්නේ. නිකන් සරල දෙයකින් නෙමෙයි. ඔබ දන්නවා කිසාගෞතමී පටාචාර වැනි අය, බන්දුල මල්ලිකා වැනි අය, බන්දුල මල්ලිකාවට ඉතාම දක්ෂ පින්වන්ත සුරූපී පුතණුවන් 32 දෙනෙක් හිටියා. නියොල්ලු දරුවෝ හිටියේ ඒ 32 දෙනාත් බන්දුල සේනාධිපතියත් මේ 33 දෙනාම එක දවසේ ජීවිතක්ෂයට පත් වුණා. අන්න එවැනි අනතුරකදී පින්නතුනි මානසික නොයෙන විදියේ ශක්තිය බන්දල මල්ලිකාට මේ ධර්මය තුලින් ලැබුණා. අන්න එවැනි තැනකදී ඔබට මේ ධර්මය උදව් කරන්නේ. හිතන්නේ ප්‍රාමියගේ ඥාතිවරයෙකුට පින් දීම කොවන්නේ වගේ සරල දෙයකින් කියලා. ඒ නිසා ඔබ දක්ෂ නම් පින්නතුනි මෙන්න මේ තැනට ළඟා වෙන්නට ඕන. අපට මේ ශක්තිය පින්නතුනි තියෙනව නැතෙන්නේ. එවැනි මට්ටමට අපේ හිත දිනු කරගන්න ම බැරි වුණත් යම් කිසි මට්ටමකට හරි ඉහළ තලයකට හිත ගන්නට අපිට මේ සද්ධර්මය උදව් කරනවා. ඉතින් අන්නේ දේ පින්නතුනේ අපි ලබා ගන්නට ඕන. ඒ දේ ලබා ගැනීම තමයි සන් සම්පතිය කියලා කියන. බුද්ධෝත්පාද කාලයක මනුස්ස ලෝක ඉපදුනේ කියලා විතරක් සන් සම්පතිය ලැබුණා වෙන්නේ නැහැ. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කළා කියලා විතරක් සන් සම්පතිය ලැබෙන්නේ නැහැ. ධර්ම දේශනාවක් ඇහුවා කියලා විතරක් සන් සම්පතිය ලැබෙන්නේ නැහැ. ඒ සන් සම්පතිය තමයි ලැබෙන්න ඕන ප්‍රධානතම දේ තමයි දුක හා දුක් සත්‍ය කියන දෙකේ වෙනස හඳුනා ගන්නට ඕන. දැන් මම කියන තැනේ වෙන්නේ දුක කියන්නේ මොකද්ද කියලා? බුදුහාම දේශනා කරපු කණිවිඩය මොකද්ද කියලා? මෙන්න මෙතනින් තමයි පින්නතුනේ සම්පූර්ණම ධම්ම මාර්ගය කියන මනසන්දිය මුණ ගැහෙන්නේ අපට. අපි ධර්මයේ පැත්තට යනවාද පටිසෝතගාමී විදියට? නැත්නම් ලෝක යන විදියට අනුසෝතගාමී ක්‍රමයට යනවාද කියන එක තේරුම් යන්නේ මෙන්න මේ මනසන්දියේදී. බුදුහාම දේශනා කරන ලෝකේ දුක කියලා එකක් තියෙනවා, දුක සත්‍ය කියලා එකක් තියෙනවා. මොකද්ද දුක දුක සත්‍ය අතර වෙනස? දුක දැනෙන්නේ කය. දුක සත්‍ය වෙන්නේ හිත. ඒක හඳුනනවා ඉතින්. එතකොට මම මෙහෙම අහනවා. දැන් අපි කියමු මට. මම අද හිතාගෙන ඉන්නවා මට කිසිම ලෙඩක් නැහැ කියලා. හැබැයි මම හෙට ගිහලා ටෙස්ට් එකක් කරාම මට කියනවා මට පිළිකාවක් තියෙයි කියලා. දැන් මාස 6ක් තිස්සේ මගේ පිළිකාවක් හැදෙනවා කියලා මට කියනවා. හැබැයි මට වේදනාවක් දැනෙලත් නැහැ. මං ඒක දැනගත්තට පස්සේ තමයි මට බය හිතෙන්නේ. එතකොට ඇත්තටම මට වේදනාව ආවේ කායිකවද? ඇත්තටම පේනතුන අපේ කායික ලෙඩ කිව්වට අපට අන්තිම බලන් ගියාම ඒකත් මනසට ඇවිල්ලා. ඇතැම් විට හෙට තව ටෙස්ට් එකක් කරනවා. දැන් මම අද හුඟක් දැන් බය වෙනවා, දුක වෙන, දුකටපත් වෙන මේ ලෙඩක් කියලා. ඉතින් තව කියන උපරිම මාසයක් ජීවත් වෙන්න කියලා. හෙට ගිහිල්ලා මම තව හොඳ සුපිරිම රටකට ගිහිල්ලා සිංගප්පූරු වගේ ගිහිල්ලා ටෙස්ට් එකක් ගන්නවා. කියනෝ නෑ, එහෙම ලෙඩක් නෑ කියලා. දැන් බලන්න. ඇත්තටම පින්නතිනගේ කායික වලෙඩ කිව්වට කායික වේදනාවක් කියන එකක් තියෙනවා. ඒක නෑ කියන්නේ. දැන් කවුරු හරි ගැහුවොතින්, ඇඟ පිච්චුවොතින් වේදනාවක් කියනවා. නැත්තේ නෑ. හැබැයි ඒ වේදනාව එතරම් නිරුද්ධ වෙනවා. අපි ඊට පස්සේ දෙවෙනි මතාවට ගන්න මනසින් ගන්න එක. පින්නතුනි දුක දුක සත්‍යය කියන දේ අර කායික ලෙඩෙන් නෙවෙයි අපි හඳුනාගන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඔබ හුඟක් සිහියෙන් ඉන්න, හොඳට නුවණින් ඉන්න. එහෙම හිටියොත් ඔබට යන්ස්ති දෙයක් තේරුම් ගන්න පුළුවන්. පින්නතුනි අපි සාමාන්‍යයෙන් දුක සත්‍ය කියලා කියන්නේ ලෙඩ වීම, මහලු වීම, මරණයනේ. බුදුරජාණන් වහන්සේ මේව අවබෝධ කරගත්තේ කොයි අවස්ථාවේද? මේ මහලු වීම ලෙඩ වීම කියන ඒවා බුදු වෙන අවස්ථාවේද? ඔව්, අර සතර පෙර නිමිති දැක්ක වෙලාවේදී මේක අවබෝධ කරගත්තේ. මහලු වෙන එක, ලෙඩ වෙන එක, මරණය කියන එක තේරුම් ගත්තේ ගිහි කෙනෙක් වෙනක් කලින්. එහෙම තේරුම් අරගෙන ගිහි කෙනෙක් මෙච්ච බුදුහාර දේශනා කරේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරන උපුබ්බේ අනුනුසුති සුදම්මේසෝ කියලා. මට පෙර නොයසු විරෝධ දහමක් පහළ වුණායි කියලා. එහෙනම් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමේදී අර බුද්ධගයාවදී අවබෝධ කරගත්තේ අර ලැඩවීම මහලු වීමද? ඒක නෙවෙයි, ඊට වඩා ගැඹුරු දෙයක්. උන්වහන්සේ අවබෝධ කරගත්තේ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණේ. පින්නතුනේ දුක කියන්නේ ලැඩවීම, මහලු වීම, මරණය, ප්‍රිය විප්‍රයෝගේ වගේ දේවල්. ඒක ලෝකේ සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න බුදුවරේ පහළ වෙන්න ඕනේ නැහැ. ඒක තේරුම් ගන්න කල්ප ගණන් පෙරම් පුරන්න ඕනේ නැහැ. නමුත් දුක සත්‍ය කියලා කියන්නේ ඊට වඩා වෙනස්. There is a difference between suffering and the noble truth of suffering. Anybody can understand suffering. It is easy to understand. But the noble truth of suffering is not easy to understand. That is why a Buddha appears in the world. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අපේ ඇසෙන් රූපයක් පේනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මෙයාගේ ඉන්ද්‍රිය වලින් අපි අරමුණක් ලබනකොට අපට හිතෙනවා නම් ඒ ලබන අත්දැකීම බාහිරේ තියෙන්නේ. අපට කෙනෙක් මතක් වෙනකොට අපි හිතන්නේ ආ බාහිරේ ඉන්න කෙනෙක් කියලා, පිටස්තර ඉන්න කෙනෙක් කියලා. අපට යම් දෙයක් මතක් වෙනකොට, ද්‍රව්‍යයක් මතක් වෙනකොට අපට හිතෙන්නේ ඒක බාහිරේ එහෙම තියෙන දෙයක් කියලා. මෙන්න මේකයි දුක සත්‍ය කියලා කියන්නේ. උදාහරණයක් ඇරිට ඔබට ඔබේ වාහනේ දැන් මතක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා මතක් වෙන්න පුළුවන්. අම්මා මතක් වෙන්න පුළුවන්. මතක් වෙනකොටම ඔබ හිතනවා නම් එයා බාහිර ලෝකේ ඉන්නවා කියලා. එයා ගෙදර ඉන්නවා, එයා පාරේ ඉන්නවා, වාහනේ පාරේ තියෙනවා කියලා හිතනවනම් එහෙම දෙයක් නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ, වරදක් තේරුම් ගන්න එපායි. එහෙම දෙයක් තියෙනවා, තියෙන්නේ ඒ සම්මුති සත්‍ය අනුව කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව. නමුත් කන්වෙන්ෂනල් ට්‍රූත් එක දේශනා කරන්න විතරක් නෙවෙයි බුදුවරෙක් පහළ වෙන්නේ. බුදුවරෙක් පහළ වෙන්නේ අල්ටිමේට් ට්‍රූත් එක දේශනා කරන්න, අවසාන සත්‍ය පරමාර්ථ සත්‍ය දේශනා කරන්න. පරමාර්ථ සත්‍ය පිළිගත්තොතින් අපිට යමක් මතක් වෙනකොට ඒක මතක් වෙන්නේ බාහිර තියෙන විදිහටම නෙවෙයි. අපට ඒක මතක් වෙන්නේ ඒ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව. බාහිර ලෝකේ පිටස්තර ලෝකයේ තියෙන මේ සතර මහා භූත රූප එක්කැංගීමක් තියෙනවා. ඒ සතර මහා භූත රූප ඒකරාශි වෙච්ච ලෝකයකට අපි කියනවා මේ ඉන්නේ මගේ දුව, මේ ඉන්නේ මගේ පුතා, මේ ඉන්නේ වාහනය, ඈ මේ තියෙන මගේ අම්මා, එහෙම කියලා අපි නම් දාගන්න මේ පැත්තේ. නමුත් පිටස්තර ලෝකයේ තියෙන මේ සතර මහා භූත රූප එකතු වීමක් තියෙනවා. ඒ එකතු වෙච්ච ලෝකෙක දැන් අපි කියමු කෙනෙක් මෙතන ඉන්නවා කියලා. දැන් මේ මහත්ය දකින්නකොට මම හිතනවා අපේ දායක මහත්ය කියලා. මේ මහත්යගේ ළඟම ඥාතියෙක් කියනවා නම් ඒ ඥාතිකම අනුව හිතයි. ඔබතුමාගේ අම්මා හිතනවා මේ මගේ පුතා කියලා කියනවා. එතකොට පුතා හෝ තාත්තා හෝ දායක මහත්ය කියන එක පිටස්තරද තිබ්බේ? මෙතන අපි කියමු කොටියෙක් ඉන්නවා කියලා සිංහේ. ඒ සිංහයට පේන්නේ කොහොමද මේ? මේ මගේ පුතා කියලාද පේන්නේ? මේ හොඳ ආහාරයක් අවසර හොඳ ඩයට් එකක් තමයි මට මේ කියලා හිතන්නේ. තින්නතනේ මේ බාහිර ලෝකයේ තුර අපි දුවේ පුතේ හිතනවා කියලා කිව්වට බාහිර ලෝකයේ තුල ඒව නැහැ. ඒ ඔක්කොම සංකල්ප මේ පැත්තෙන් හදාගන්නේ. බාහිර ලෝකයේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන අපට අදහසක් ආවොතින් ඒ දේ ගැන මේ මොහොතේ අපි උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. නමුත් ඕනෑම මොහොතක ඒ දේ වෙනස් වෙනකොට දුකටපත් වෙනවා. පිටස්තර ලෝකයේ පුද්ගලයෙක් දෙයක් තියෙනවාය කියලා ඒ තියෙන දේ මේ මට එක්ස්පීරියන්ස් එක එන්නේ කියලා හිතාගෙන එකයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට පිටස්තර ලෝකයේ අම්ම කෙනෙක් දරුවෙක් Tamanට හමු නොවතින් ඒ කියන්නේ Taman දුක තුලයි ඉන්නේ. Taman හිතන නෑ මට කිසිම දුකක් නෑ කියලා. දැන් දරුවෙක් දිහා දැක්කම දරුවා කිසිම දුකක් නෑ කියලා හිතෙන්නේ. හැබැයි මේ මොහොතේ ඔබට දුකක් නැහැ. හැබැයි ඕන මොහොතකේ දුක එන්න ටික ඔබ හදාගෙන ඉන්න. ඔබගේ දරුවත් එක්ක ඔබ හිනහ වෙවි ඉන්න පුළුවන්. හැබැයි ඔබගේ මේ ඇස්ස අස්සේ තියෙන කඳුළු ටික තියෙනවා. ඇයි ඒ? මේ දරුවගෙන් වෙන් වෙන දවස්ෙදී මේ ඇතුලේ තියෙන කඳුළු ටික එළියට එනවා. අද ඔබ ආහාර ගන්න ඒ කඳුළු ටිකට කඳුළු එක්කසු කරන්න. එනිසා බුදුහාඳුරගේ දහම කියන්නේ මෙන්න මේ කඳුළු ටික අයින් කරන එක. දුක්ඛ සත්‍යම අයින් කරන එක. දුක බැහැර කරන එක නෙවෙයි බුදුදහමෙන් කරන්නේ. බුදුදහමෙන් කරන්නේ ඒ දුක ඇති වෙන්න මූල හේතු වෙච්ච පදනම දුක සත්‍යවත් කරන එක. මෙන්න මේ වැරදි සංකල්ප ඉවත් කරන එක. මේ සංකල්ප ඉවත් වුණොත් ඔහුට දරුවා ඔහු ඇසුරු කරනවා, දරුවට උදව් කරනවා. දරුවාත් හරින්නේ නැහැ. අනේ මේ දින සතර මහා භූත රූපයක් මම ওই පස්සෙනා යන්නේ නැහැ කියලා දරුවට නසලක ඉන්නේ නැහැ. දරුවට ඔයිටත් වනාසලකනවා. තමන්ගේ අවබෝධය දරුවටත් ලබා දෙන්න උනන්දු වෙනවා. හැබැයි ඔහෝ ඊට වඩා ගැඹුරින් ජීවිතය දෙස බලනවා. මෙන්න මෙතන තමයි පින්නතුනි දුක සහ දුක සත්‍ය දෙකේ වෙනස. ඊට පස්සේ සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙකක් තියෙනවා. දුකට හේතුව cause and the noble truth of the cause of suffering. දුකට හේතුව කියලා එකක් තියෙනවා. අනිත් පැත්තෙන් දුකට හේතු වෙච්ච ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු දුකට හේතුව හැටිය හිතන්නේ තෘෂ්ණාව නේද? තෘෂ්ණාව කියන්නේ මේ බාහිර දේවල් වලට තියෙන ආසාව. දරුවන්ට, ගෙවල් දොර වලට තියෙන ආසාව තමයි දුකට හේතුව කියලා හිතන්නේ නේ. ඔව් මේ දේවල් තියෙන බැඳීමේ නිසා ඒවත් අත්හැරියකින් ඔක්කොම හරි කියලා හිතන්නේ නේ. ඇත්තෙම ඒ ගමනේ තමයි පිනතුනේ නිගණ්ඨ ශ්‍රාවකයන් යන්නේ. ඒ අය නාතින් ටික අයින් කළා, ගේ දොර අයින් කළා, අන්තිමට ඇඳුම් ටිකක් අයින් කළා. එච්චරම අයින් කරේ කට්ටිය. හැබැයි ඒ දුකේ නිදහසුනේ නැහැ. එයා හිතන් ඉන්නේ බාහිර දේවල් දෙන ආසාව නිසා දුක හටගන්නේ. ඒ නිසා බාහිර දේ අයින් කරොත් ඉන් දුකේ නිදහසන පුළුවන් කියලා. පිටතනේ ඒක දුක නිසා දුක සත්‍ය නෙවෙයි. ඒක දුක් සමුදය නිසා, හේතුව නිසා දුක සමුදය ආර්ය සත්‍ය නෙවෙයි. දුකට හේතුව මොකන්ද? බාහිර පිටස්තර දෙයට තියෙන ආසාව නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තරයේ ඇතුළට තමන් තියෙන ආසාව. මේ තමන්ට තියෙන ආසාව නිසා තමයි බාහිර දෙයට ආස. දැන් දුකට හේතුව තෘෂ්ණාව කිව්ව මිසක් ද්වේෂය කියලා නැහැ. බාහිරෙන් පිටස්තරේ කිව්වනම් දෙකක් කියන වෙනවා අපිට. ඇයි ලෝභය ද්වේෂය දෙකම කියන්නේ නැහැ දුකට හේතුව කියලා. නමුත් එහෙම නෙවෙයි, දුකට හේතු විදිහට එකයි කියන්නේ. එක මොකක්ද? මේ තමන්ගේ අභ්‍යන්තරයට තියෙන, මේකට කියනවා නන්දි රාගය කියලා, නිකාන්තේ තෘෂ්ණාව කියලා. තමන්ගේ සෙල්ෆ් එකට තියෙන ආසාව. මේ අභ්‍යන්තරයට ආසාව තියෙන නිසා තමන්ගේ ආකල්ප වලට ගැළපෙන අයට කැමති. මෙතෙන්ට අකමැති අයත් එක්ක ගැටෙනවා. එයාට අකමැති. ඒතර හේතුව තියෙන මෙතන. ඔබ කැමති විදිහට දරුවෝ ඉන්නවා නම් දරුවන්ට හරි ආසයි. එහෙම උදව් කරපු දරුවා ඔබ කැමති විදිහට නොහිටියොතින්, ඔබ අකමැති දෙයක් කළොතින් දුකයි. ඔව්, දුක විතරක් නෙමෙයි ඇත්තෙන්ම ඒ දරුවට දෙන තිබිච්ච ඔක්කොම දේවල් ටික දෙන වෙන කෙනෙකුට. ඒක අනන්ත නිවාසයකට දෙනවා. ඒ සත්‍යෙට කරා යනවා. ඇයි? මං කැමති විදිහට හිටියේ නැහැ කියලා. අපි හිතන් ඉන්නේ දරුවා ලෙඩ වෙනකොට මං කැමති නැහැ දරුවට ආදරේ කියලා නේ. හැබැයි ඇත්තටම ආදරේ දරුවට තමන්ටද? තමන්ටයි ආදරේ. ඒ නිසා තමයි නෝ ලෙඩ හදාගන්න එපා, මට ස්පිතාල ගන්න රස්සිය අඩු වෙන්න බෑ කියලා. ඇත්තටම ආසාව තියෙන මේ පැත්තේ. ලෙඩ හදාගත්තොත් තමන්ට කරදර වෙන්න වෙනවා. ඒ නිසා මෙන්න මෙතෙන්ට තියෙන රැකවරණයට තමයි දරුව ලෙඩ නොවෙන්නට කැමති. කෙනෙක් කියන්න පුළුවන් නෑ හාමුදුරුවෝ අපි දරුවට පණවගේ ආදරේ මගේ පණහර දීලා දරුව බලා ගන්නවා කියලා තමයි කියන්නේ. ඒක හරි. එම් පැත්ත බුත් තියෙනව නැත්තේ නෑ. නමුත් වෙනතුන ගැඹුරට ගියහම මේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ආසාව නිසා තමයි මේ ලෝකෙට අපි මෙහෙම ප්‍රතිචාර දක්වන්නේ. මේකට කියනවා සමුදය ආර්ය සත්‍ය කියලා, the noble truth of the cause of suffering. ତොර බාහිර දේවල් තියෙන ආසාව තමයි සමුදය කියලා කියන්නේ. ඒ බාහිර දෙයට තියෙන සමුදය හටගන්නේ මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන ආසාව නිසා. ඒ නිසා මෙතෙන්ද තියෙන ආසාව නැති කරොතින් බඩු බණ්ඩයින් කරන්න ඕනේ. බඩු බණ්ඩ තිබෙද්දිම නිවන් දකින්න පුළුවන්. බාහිර දේවල් අයින් කළා නම් නිවන් දකින්නේ, නිවන් දකින්නේ එක දවසෙන් පුළුවන්. ඇයි? ඒ තමන්ට තියෙන ඔක්කොම ටික දන් දුන්න ඔබත් එතැමීට ওই සත්තු අතර සිංහය කියන කෝඩේ කෝඩුවකට පැන්නාම හරි ශරීරයක් දන් දෙන්න කියලා. එක දවසෙන් නිවන් දකින්න පුළුවන්. නවත් වෙනතෙන් එහෙම නිවන් දකින්න බෑ. ඇයි එහෙම නිවන් දකින්න බැරි? මේ බාහිර දේවල් අයින් කළා නෙවෙයි තමන්ගේ තෘෂ්ණාව දුරු කරන්නේ, මේ අභ්‍යන්තරයේ තියෙන ආසාව දුරු කරන්නේ. මේ අභ්‍යන්තරයේ තියෙන ආසාව දුරු කරන්න අපි මොකද කරන්න ඕනේ? මම ආසා නොකර ඉන්න කියලා ඇස් දෙක පියාගෙන හිටියොත් පුළුවන්ද? ඒත් බෑ පිනතුනි. දුකට හේතුව මේ අභ්‍යන්තර ආසාව උනාට මේ අභ්‍යන්තර ආසාව ක්ෂණිකව අයින් කරන්න බෑ අපට. ඒක අයින් කරන්න මාර්ගයක් තියෙනවා. ඒක අයින් කරන විදියක් තියෙනවා. දැන් අපි කියමු මේ කාමරේම මේ හෝල් එකම කළු පාටයි කියලා, අන්ධකාරය කියලා. ඒ අන්ධකාරය දුරු කරන්න නම් අපි මොකද කරන්න ඕන? ඔව්, අන්ධකාරය දුරු කරන්න කියලා කළු පාට බෑග් ටිකක් ගෙනල්ලා අන්ධකාරය අයින් කරන්න පුළුවන්ද අපිට? නෑ. අපිට අයින් කරන්න බෑ. අපිට තියෙන්නේ පහනක් දැල්වන එක, ලයිට් එකක් පත්තු කරන එක. පත්තු කර ගමන් මේක සිද්ධාන්තයේ තේම ආලෝකය එන එක. ආලෝකය එීමත් එක්ක අන්ධකාරය දුරු වීම ක්‍රියාවලියක් වෙනවා. අන්න ඒ වගේ අපට තියෙන තෘෂ්ණාව දුරු කරන්න කියලා බෑ අපිට. තෘෂ්ණාව දුරු කිරීමේ මාර්ගය විදිහට දේශනා කළේ ආරස්මගික මාර්ගය. ඒකේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මෙන්න මේ යථාර්ථය දකින්න එක, කොහොමද ලෝකයක් නිර්මාණය වෙන්නේ කියලා දකින්නකොටම ඒ ප්‍රඥාව ඇති වෙනකොටම තියෙනතුනි ආයෙ දුකක් ඉතුරු වෙන්නේ, ආසාවක් ඉතුරු වෙන්නේ. කොහොමද මේ ලෝකය හටගන්නේ? අපි ඇසින් රූපයක් දකිනකොට ක්ෂණිකව වර්ණ රූපය එනවා. ඒ වර්ණ රූපයේ පිළිබඳව සංඥා වේදනා දෙක ඇති වෙලා එතනම නිරුද්ධ වෙනවා. ඒ සංඥා වේදනා දෙක අරබය අපේ හිතේ මානසික ස්වභාවය අනුව චේතනා පහළ වීමෙන් තමයි රූපයක් පේන්නේ, ශබ්දයක් ඇහෙන්නේ, මේ වගේ දේවල් වෙන්නේ. හැම මොහොතේම අපිම මේ ස්කන්ධ පංචකය හදාගෙන අපිම දුක් විඳින ස්වභාවයක් තියෙනවා. මේක තේරුම් ගත්තොත් හැම මොහොතේකම තමන් සිහියෙන් නොනින් ඉන්නවා. ඒ ඉඳීම තුළ තමන්ට පේන්නේ ජීවිතයක දෙයයි හැම මොහොතේම ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා කියලා පේනවා. ඇසට රූපයක් දැක්කා කියන දරුවේ කියලා නිර්මාණය වුණේ තමන්ම හිතින් නිර්මාණය කරගත්තු දෙයක් නේද? කවුරු හරි බැනපු කෙනෙක් මතක් වෙනකොට මනේ තමන්ගේම හිතම නේද දැන් මේ රීඩ් කරන්නේ, තමන්ගේම මයින්ඩ් එක නේද දැන් මේ තමන් රීඩ් කරන්නේ කියලා තමන්ටම පේන්න ගන්නවා. බාහිරට යන්නේ තිනතුනේත් එකම ලෝභ දේශ මොහ වලට ඉඩක් නැහැ. මෙන්න මේකයි මාර්ගය සහ මාර්ග සත්‍ය දෙකේ වෙනස. තිනතුනි මෙන්න මේක තමයි අපි හැකිතාක් දුරට තේරුම් ගන්නට ඕනේ අපේ කාලය කැප කළා. මේ අර්ථය තේරුම් ගන්න තමයි මේ වගේ කාලයක් අපි ලෝකෙ ඉපදුනේ. වෙන දේවල්ට නෙවෙයි. ඊළඟට මේ තිනතුනහව ප්‍රශ්න දෙකටත් මාන්තිකෙන් ටික උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක බෑන් කෙනෙක් හව මිත්‍යා දෘෂ්ටිය ගැන. තිනතුනේ මිත්‍යා දෘෂ්ටි සහ සම්මා දෘෂ්ටි කියලා පියවර දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. එතන ඉඳන් වා කල්පනාවෙන් ඉන්න නැත්නම් වැරදි ආකල්පවලටයි. ඒ නිසා ඔබ ඉතාම සිහියෙන් ඉන්නට ඕන, නැත්නම් බණ කියපුව මාතරිධිකාරෙක් වෙයි. මටත් බැනුම් අහන්න වෙයි. තිනතුනි බුදුදහමේ ප්‍රධාන වශයෙන් සම්මා දෘෂ්ටි සහ මිත්‍යා දෘෂ්ටි කියලා දෙකක් තියෙනවා. සම්මා දෘෂ්ටි කියන්නේ අපි කියන්නේ යහපත් දැකීම කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දැකීම කියන එක සාමාන්‍යයි. තිනතුනි මේ දෙකේම එක එක මට්ටම් තියෙනවා. සම්මා දිට්ඨියක් මට්ටම් තියෙනවා, මිච්ඡා දිට්ඨියක් මට්ටම් තියෙනවා. මිච්ඡා දිට්ඨිය ගත්තොත් මිච්ඡා දිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක. නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නත්ති දින්නම් නත්ති ඉට්ටම් නත්ති සුකට දුකට අනං කම්මං පරං විපාකෝ නත්ති මාතා නත්ති පිතා. මවක් නැහැ, පියෙක් නැහැ, දුන් දෙවි විපාක නැහැ, යාගේ විපාක නැහැ. මේ කිසිම දෙයක් නොපිළගන්න ස්වභාවය. කරුණු 10ක් තියෙන 10න් එකක්වත් ඔහු පිළිගන්නේ නැහැ. මෙලොවක් පිළිගන්නේ නැහැ, පරලොවක් පිළිගන්නේ නැහැ, අමතර සාතර සලකනවා කියන එක පිළිගන්නේ නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. මේ කිසිම දෙයක් ඔහු පිළිගන්නේ නැහැ දැඩිව. අන්න ඒකට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා. අන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය ඉන්න කෙනා තමයි අපායට යන්නේ, නිරයට යන්නේ. නිරය යන විතරක් නෙවෙයි, එයා සාමාන්‍යයෙන් නිරය යන හේතු වෙන කරුණු 6ක් තියෙනවා. මොනවද ඒ කාරණා 6? නිරය යන හේතු වෙන කරුණු 6ක් තියෙනවා. පහක් ආනන්තරේ පාප කර්ම. මව මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේ ගැන්ගේ ලේසලවීම, රහතුන් මැරීම, සංඝ බේදය. මේ පහ එක කොටසකට යනවා. අනිත් එක නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක. මේ 10ම ප්‍රතික්ෂේප කරන ස්වභාවය. අම්මා කෙනෙක් අම්මට සලකලා තින්නේ නැහැ, තාත්තට සැලකීමේ පිනක් නැහැ, මෙලවක් නැහැ, පරලොවක් නැහැ, දුන් දෙවි විපාක නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැහැ. දැඩිව මෙන්න මේ ටික ප්‍රතික්ෂේප කරන එක. අන්න එහෙම නිරයට ගියෝතින් ඒ කෙනා ඒ මිත්‍යා දෘෂ්ටි අත්හරින කම්ම නිරේ ඉන්නේ. කල්ප ගන්න. හැබැයි අර ආනන්දර කර්ම කරපු කල්ලා ගියපු කෙනා උපරිමුණ කල්පයයි ඉන්නේ. කල්පෙන් මා සිනා දෙන්න පුළුවන්. නමුත් නියත මිත්‍යා දෘෂ්ටි කෙනෙක් ඊටත් වඩා බලවත් කියලා කියනවා. අන්න එහෙම එක තමයි නිරයට යන්නේ අපාගත වෙන්නේ. හැබැයි සමහර අය ඉන්නවා අර 10 මෙහෙම ප්‍රතික්ෂේප කරන්නේ. ඔව් ටිකක් ප්‍රතික්ෂේප කරනවා. එයා අම්මට තාත්තට සලකනවා. එයා දැන් කර්ම පිළිගන්නේ නැහැ. එයා අම්මට තාත්තට සලකනවා. කවුරු හරි හම්බ වුණාම උදව් කරනවා. එයා වරලව පිළිගන්නේ නැහැ. හැබැයි එයා හොඳ මානව දයාව තියෙන කෙනෙක්. එයාගේ ළඟ බුද්ධිසම් නැතුණාට හියුමනිසම් තියෙනවා. එතකොට ඒකේ නා දුගතිගාමි වෙන්නේ නැහැ. ඒ මිත්‍යා දෘෂ්ටියට අපි නිර යනවා කියලා කියන්නේ නැහැ. ඇතැම් විට උපතෙන් බුද්ධාගමේ කියලා කෙනෙක් ඉන කෙනෙක් අපා යන පුළුවන් සමහරලාට. ඇතැම් විට අරියා නිර යන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වෙනස හොඳට තේරුම් ගන්නට ඕන. නියති මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා, මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා. එතකොට අර 10ම නොපිළගන්න කෙනා තමයි නිරයට යන්නේ. ඔව් ඊට වඩා කිහිපයක් නොපිළගන්න කෙනෙක් ඇතැමිට පින්දහම් කළා. එයා පින්දහම් කියලා විශ්වාස කරන්නේ නැහැ. නමුත් එයා හොඳ දේවල් කරන්නේ. ඇතැමිට එයා විද්‍යාඥයෙක් විදිහට ඇතැමිට ලොකු නිෂ්පාදනයක් හොයා ගන්නවා. ඇතැමිට ලෙඩකට බෙහෙතක් හොයා ගන්නවා. ඇතැමිට ඒ බෙහෙතෙන් ලක්ෂ ගාණක් සුවපත් වෙනවා. ඇතැමිට අපි කියන බයිපාස් එකට වගේ නැත්නම් පිළිකාවකට වගේ උපකරණයක් හරි නැත්නම් බෙහෙතක් හරි හොයා ගන්නවා. ඇතැමිට එයා කිසිම කර්මයක් පිළිගන්නේ නැහැ එයා. නමුත් මේ කරපු සේවය නිසාම ඒ ජීවිත ගොඩදාපු ප්‍රමාණය නිසාම යා සුගතිගාමී වෙන්න පුළුවන් යාට. ඇතැමිට මේ රිසර්ච් එක කරන්න ගිහිල්ලා යා සත්තු ගහන කියාගෙන මරණයටපත් වෙන්නත් පුළුවන්. නමුත් ඒ නිසා කියලා අපාගත වෙන්නේ නැහැ. ඊට වඩා දෙයක් යා ලෝකෙ ඉතුරු කරලා යන්නේ. ඉතින් මෙන්න මේ වෙනස හඳුනා ගන්න. ඒකට මිත්‍යා දෘෂ්ටියේ කොටස් දෙකක් තියෙනවා. නියත මිත්‍ය මිත්‍යා දෘෂ්ටිය කියලා. ඊළඟට තමයි සම්මාදිටිය කියන එක. සම්මාදිටියේ කොටස් දෙකක් තියෙනවා. මොකන්ද කොටස් දෙක? මහා චත්තාරිස සූත්‍රයේ දේශනා කරනවා සම්මාදිට්ඨිය පහන් දෙකේ දොයන් අදාමේ අතිබේකවේ සම්මාදිට්ඨිය සාස්වා පුඤ්ඤභාගියා උපදිවිපක්කා. තින් විපාක ගෙන දෙන උපදි සම්පත් ගෙන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. අතිබේකවේ සම්මාදිට්ඨිය අරියා අනාස්වා ලෝකෝත්තර අමග්ගංගා. ආර්ය වූ අනාස්තර වූ ලෝකෝත්තර මාර්ගාංගියක් වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. එතකොට එකක් තමයි කම්මසගත සම්මාදිට්ඨිය, අනිත් එක චතුසත්‍ය සම්මාදිට්ඨිය. එතකොට කම්මසගත සම්මාදිට්ඨිය කියලා කියන්නේ යම් කෙනෙක් සිත පිරිසිදුව හොඳ දේවල් කරෝතින් සුගතිගාමි වෙනවා, හිත අපිරිසිදුව යමක් කරෝතින් දුගතිගාමි වෙනවා, මේ කර්ම කරන කෙනාම නැවත ඉපදෙනවා කියන එක. ඒක හරේ කම්මසගත සම්මාදිට්ඨියට සාපේක්ෂව. හැබැයි චතුසත්‍ය සම්මාදිට්ඨියත් එක බලනකොට මේකත් නිවැරදිම සම්මාදිට්ඨියක් නෙවෙයි. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සම්භාසවකල සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වෙන යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ කර්ම කරන කෙනාම ඊට අනුරූපව නැවත ඉපදෙනවා කියලා හිතනවා නම් ඒක දෘෂ්ටිකාන්තාරයක අතරමං වීමක් කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන පින්දහම් කරන්න සුගතිගාමී වෙන කියලා කියන එක හරිය ඒක කම්මසගත සම්මාදිට සාපේක්ෂය කියන්නේ. ලෝකෝත්තර සම්මාදිටිය කියනකොට මරණයෙන් පස්සේ ජීවිතයක් තියා මේ මොහොතේවත් එක මොහොතක ඉඳලා ඒ ඊළඟ මොහොතට යන හිතක් නැහැ. ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ඊළඟට හේතුවක් ඇති කළා මේ සිතේ බලපෑම නිසා ඊළඟ සිත හට ගන්නවා. එහෙම ස්වභාවයක් නිසා මේ පුද්ගලයාම මෙතන ඉඳන් ඊළඟට යනවා කියලා කියන්නේ නැහැ. ලෝකෝත්තර සම්මාදිටියට සාපේක්ෂයි. ඒ නිසා මෙන්න මේ දෙකෙත් වෙනසක් තියෙනවා. ඒ නිසා කම්මසගත සම්මාදිට්ඨිය නරකම දෙයක් නෙවෙයි. ඒ කම්මසගත සම්මාදිට්ඨියෙන් තමයි අපි සසර මෙච්චර කාලයක් ආවේ. කොහොම මේ පහසු කණ්ඩික අපි ඔක්කොම ලබාගත්තේ සම්මාදිට්ඨියෙන්. ඒක එක දහමෙන් බුදු එක පාරම බුදු දහමෙන් බැහැර කරන්නේ නැහැ. ඒක මුලදී තියෙන්න ඕන. ඒ අවබෝධය ඇති කරගෙන තමන් මිනිස්සෙක් විදිහට නිතරම තමන්ගේ ජීවිතයේ සුගතිගාමි වීමේ මාවත තමන්ගේ අතේ තියාගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේ පටිච්චසමුප්පාදේ දේශනා කළ වගේම උන්වහන්සේ තේරුම් ගත්තා හැම දිනකට මේක අවබෝධ කරගෙන මේ ආත්ම භාවිතිය මාර්ගඵල ලබන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනිත් ඇට සුගතිගාමී වීමේ ස්වර්ගගාමී මාර්ගයක දේශනා කළේ. බුදුදහමෙහි එක පැත්තකින් ස්වර්ගගාමී මාර්ගය දේශනා කළා, හෙවන්ලි පැත්තක අනිත් පැත්තෙන් ඩිලිවරන්ස් පැත් මොක්ෂ මාර්ගය දේශනා කළා. එකමිට කෙනෙකුට දැන් මට්ට කොණ්ඩලි වැණියට ධර්මයක් දේශනා කරන්නේ බුදුහාරෝ දකින්න ඔළුව හරවන්නවත් බැරි උනන් සැත. බුදුහාඳුරක ලියාට පේන්න පිටියේ පැත්තේ බුදුහාර රූපේ විහිදුවලා පෙන්නවා. එයා ඒ රූපයේ දෙස බලලා එයා සුගතිගාමි වුණා. චත්තමානවක. ඔබ අහලා තියෙනවනේ චත්තමානවක ගාථානේ? අහලා තියෙද? ඔය ශ්‍රී ලංකාවේ ඉඳි ඉස්කෝලේ ගිහලා ඉස්කෝලේ යනකොට කියන්නේ. ඔය යෝවද සම්පවරෝ මනුකේසෝ කියලා. ඕකේන තුනේ ඉතර නම් හිතන් හිටිය අපි ඇතැම් විට මේ ජේසුස් වහන්සේ ගැන කියන කවිය කියලා. තේන තුනේ ඇත්තට මේ කියන්නේ තෙරුවනි ගුණයි ඒ කියන්නේ. බුදුහාඳුරන්ගේ බුදු ගුණ, ධර්මයේ දහම් ගුණ, සංඝයාගේ සංඝ ගුණ ඒ තුනේ කියන්නේ. තේන තුනේ කියන්නේ ඇයි අර සත්තමානක කියලා කුමාරයෙක් මරණයට පත් වෙන ආසනයේ හිටිය බුදුහාඳුර මේ ගාථා තුන උගන්වලා ළමේ යව්වා. ඒ ළමේ මරණයට පත් වුණා. ඊට පස්සේ ළමේ සුගතිගාමී වුණා. ඊළමිට ලොකු ධර්ම දේශනාවක් කළා. ධර්ම අවබෝධයකට කරගන්න බැරි මට්ටමේ හිටිය කෙනෙක්. ඊළමිට සුගතිගාමි වීමේ මාර්ගය බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි එදිනෙදා කරන දේවල් වලදී ඒවා ප්‍රයෝජනවත් නැහැ කියලා එකපාර බැහැර කරන්න යන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේ අර මට්ට කොණ්ඩලීට අර බුදුහාමි ඡායාව හරි පෙන්නල සුගතිගාමි කර එක බලන කොච්චර යහපතක් වුණාද? යර සුගතිගාමි වුණා. දැන් සමහර අය කියන ඔය පිළිම කරන එකේ වැඩක් නැහැ කියලා බැහැර කරනව නේනේ. ඔයි දකින්න තැන පිළිම හදන්න ඕනේ. බුදුහාමර පිළිම හදන්න කියලා නැහැ. උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැහැ කියලා තියෙන කිල කියනවනේ නේ. පින්නතුනේ එහෙම කියන එක නිවැරදි නැහැ. ඇයි ඒ හැම දිනාටම මේ ධර්මයේ ගැඹුරම තැනින් අවබෝධ කරගන්න බැහැ? ඇකම්මිටේ ස්ථානක තියෙන ප්‍රතිමා වහන්සේ දෙස බලලා ඒකට පැන් වේදුරක් පූජා කළා ඇකම්මිට ඒ පිනෙන් සුගතිගාමි වෙන්න පුළුවන් කෙනෙක්. ඔව්. බෝධින් වහන්සේ දෙස බලලා බෝධියට පහනක් පත්තු කළ බුදුහාමරගේ බුදු ගුණය සිහිපත් කළ කෙනෙක් සුගතිගාමි වෙන්න පුළුවන්. ඒ නිසා හැම දෙයකින්ම ප්‍රතිඵලයක් ලැබෙනවා. හැබැයි ඔබ බුද්ධිමත් නම් ඔබ ඒ සාමාන්‍ය පින්කම් කරන ගමන් ඉහළම තැනකින් තමන් හිත පිහිටවා ගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා සාමාන්‍ය දිනදා ස්වාමීන් වහන්සේට සලකන එක, අම්මට තාත්තට උපස්ථාන කරන එක, බුදුහාඳුරන බුද්ධ පූජා කරන එක, බෝධින් වහන්සේ පිරිසුදු කරන එක, මේ හැම දෙයකින්ම තමන්ට කුසල වැඩෙනවා. ඒ විතරක් නෙමෙයි, මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙමෙයි පින්නතුනේ, මේ ජීවිත කාලයේම තමන්ට එකකින් ආනිසංස ලැබෙනවා. ඒ දේවල් කරනකොට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි සම්පත් ලැබෙනවා, තමන් රූප සම්පත්තිය වැඩි වෙනවා, දරුවන්ට හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දාන ආදී පින් දහම්වලින් තවත් සුවිශේෂී ආනිසංසයක් තමන්ට ලැබෙනවා. මොකක්ද ආනිසංසය? තමන් නිතරම ගුණධම් රකින්නවා නම්, හොඳ දේවල් කරනවා නම්, දාන ආදී පින් දහම් කරනවා නම් තමන්ට සුවිශේෂී ආනිසංසයක් ලැබෙනවා. සරල සෞඛ්‍යයත් එක්කම තවත් විශේෂ ආනිසංසයක් තමයි ලැබෙනවා. ඒ මොකද්ද? ඒ තමයි පිනතුනේ හොඳ කල්යාණ මිත්‍රයන් තමයි ලැබෙනවා. ධර්මයේ විස්තර කළ දෙන හොඳ ගුණවත් නුවණැති කරුණාවන්ත හොඳ කල්යාණ මිත්‍රයන් තමයි ලැබෙනවා. අන්න ඒක තමයි මේ පින්කමෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසය. තමන් මේ ටික නොකරනවා නම් තමන්ට හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ නැහැ. ඇතැමිට කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහුණත් තමන්ට තේරෙන්නේ නැහැ මෙයා කල්‍යාණ මිත්‍රයෙක්ද කියලා. තමන් හඳුනා ගන්න දක්ෂ නැහැ. මෙන්න මේ පින්කම් කිරීමත් එක්ක තමන් නුවණැති කෙනෙක් නම් තමන්ට කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහුණු ගම ඇතැමිට යා කියන එක වාක්‍යයෙන් තමන්ගේ ජීවිතේ පරිවර්තනයක් වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ පින්කම් වල ආනිසංස හුඟක් තියෙන නිසා නිතරම බුදුහාමුදුරුවෝ දේශනා කළේ මහා පුණ්‍යස්ස බහයි පිනට බය වෙන්න එපා. ඉතෝර පින්කම් කරන්න. තමන් පහනක් ගල්වනකොට වුණත් හිතන්න මේ පහන මේ පිළිම වහන්සේට විතරක් නෙවෙයි. මම මේ පහන පූජා කරන්නේ බුදුහාඳුර වෙනුවෙන්, ධර්ම වෙනුවෙන්, සංඝයා වෙනුවෙන්. මේ පහන පූජා කරන්නේ මම රුවන්වැලි සෑයට, ජේතවනාරාමයට, ජයශ්‍රී මහා බෝධියට, දළදා වහන්සේට, ජයශ්‍රී මහා බෝධියට, දිවිලෝක සිළුමිණ සෑයට, මේ හැම දෙයකටම වෙනුවෙන් මම මේ පහන පූජා කරන්නේ කියලා සතර සිතින් පූජා කරන්න. ස්වාමීන් වහන්සේ කෙනෙකුට පොඩි දෙයක් පූජා කළත් හිතන මම මේ පූජා කරන්නේ සරියුත් හාඳුර වෙනුවෙන්, මුගලන් හාඳුර වෙනුවෙන් කියලා පූජා කරන්න. තමන්ගේ අම්මට තාත්තට සලකනකොට තමන් හිතන්න මේ ආත්මය අම්මට තාත්තට විතරක් නෙවෙයි, මට සසරෙදිම පිහිට වෙච්ච ඔක්කොම අම්මට තාත්තටත් එක්කම මම මේ පින්කම කරන්නේ කියලා හිතලා තමන් පින්කම් කරන්න. වෙනතුනේ දැන් කරන පින් ආනිසංස සිය ගුණයකින් තමන්ට වැඩි කරගන්න පුළුවන්. පින්නතුනේ මේවා අපි කරන්න ඕන පරලෝ දිවිලෝක යන විතරක් නෙවෙයි, මේ දේවල් කරනකොට පින්නතුනේ තමන්ටම ඉතාම පැහැදිලිව මේ පින්කමල ආනිසංස මේ ජීවිත කාලය තුළදීම තමන්ට ලැබෙනවා. මේ ආත්ම භාවයේදීම පින්නතුනේ ඒක ඉතාම ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා ඒවා කරන්න තමනොත් කරන්න, තමන්ගේ ළඟම ඉන්න ඥාතිමියට උනන්දු කරවන්න. ඒක කොහොම හරි සම්බන්ධ කරගන්න මේවට කුමන හෝ උපක්‍රමයකින්. අපි උදේ සඳහන් කළානේ තමන්ට ඉන්න තමන් ඉතාම ආදරය කරන ඥාතිවරු 10 දෙනා කලින්ම මතක් කරලා තියාගන්න. යම් කිසි තමන්ගේ ඥාති මිත්‍රාදීන් 10 දෙනෙක් වෙන්වීම තුළින් තමන්ට හුඟාක්ම දුක ඇති වෙන 10 දෙනෙක් හොඳට මතක තියාගෙන ඒ අයටත් මේ ධර්මයෙන් උදව් කරන්න. ඇයි ඒ? ඒ තමන්ට කලින් මිය ගියෝතින් ඒ අය මරණයට පත් වුණාට පස්සේ යන්නේ මීට වඩා හොඳ තැනකට. එදාට තමන්ට අඬන්න වෙන්නේ නැහැ. එදාට ඔබට ඇතැමිට ඒ කෙනාගේ මළගෙදරට සහභාගී වෙන්න බැරි වෙන්න පුළුවන්. ඔබ ඈතනන් ඉන්නේ. ඒත් කමන්නේ. ඔබ නොගියට කමන්නේ. ඔබ ඇත්තටම යුතුයකම කළා අවසන්. ඔබ යාට ඇත්තටම පින් අනුමෝදන් කරනවත් අවශ්‍ය නැහැ. ඔබට හරියටම විශ්වාස නම් ඔබ පින් අනුමෝදන් නොකරත් ගැටලුවක් නැහැ. ඇයි ඔබ කලින් මේ යුතුයකම කළේ යටතේ? අනිත් දේ පින්නතුනේ ඔබත් මේ දහම තුළ දිනෙන් දින ඉදිරියට යන්න. ඒ විතරක් නෙමෙයි මේ සද්ධර්මය තවත් ලෝකයේ පවතින ඔබට පුළුවන් යම්කිසි ප්‍රමාණයක දායකත්වයක් දක්වන්න. දැන් අපේ ලාංකික අම්මල තාත්තලා කොච්චර කැපවීමෙන් මේ ධර්ම වෙනේ කළාද? අපේ රටේ රජවරු වාර ගාණක් ශාසනයට මුළු රටම පූජා කළා. ලංකාද්වීපෙම ශාසනය වෙනුවෙන් පූජා කළා. වැව්වමන පූජා කළා, කුඹුරු පූජා කළා, ඉඩම් පූජා කළා. විතරක් නෙවෙයි අපේ අතීත පින්වන්ත අම්මලා එයාටත් ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා, පින්වන්තම දරුවා, ලස්සනම දරුවා, නුවණැතිම දරුවා ශාසනයට පූජා කළා. ඒ තරම් පින්නතුනේ මේ ශාසනයට දායකත්වයේ දැක්ුවා. ඉතින් තමන් ඉන්න හොඳම දරුවා පුතා ශාසනයට පූජා කරන්න පුළුවන් නම් වෙන මොනවද බැරිනේ. ඒ නිසා යහුවා හාමුදුරන්ට ආදරේ. හාමුදුරු රැක ගන්න හාමුදුරු කෙනෙක් දිහා බලන්නේ තමන්ගේම දරුවෙක් දිහා බලන විදිහට බලන්නේ. අනේ මේ ශාසනය ජීවත් කරවන්න උනන්දු වෙන කෙනෙක් නේද කියලා ඒ හැඟීමෙන් තමයි බලන්නේ. ඉතින් ඒ සම්මාදිටිය අපේ ළඟ තියෙනට ඕන. එතකොට ඒ කම්මස්සකත සම්මාදිටිය ඉඳලා අපි චතුසත්‍ය සම්මාදිටිය යනකොට අපි මේ ලෝකයේ තුල රුවන්වැලි සෑයට පූජාවක් කරන්න පුළුවන්. දළදා වහන්සේට බුද්ධ පූජා කරවෙන්න පුළුවන්. හැබැයි තමන් චතුසත්‍ය සම්මාදිටිය ඉඳන් දන්නවා මේ සිතන සිටවිල්ල රුවන්වැලි සෑය ළඟ ඉන්නව නෙවෙයි. මේ මොහොතේම තමන්ගේ අතීත සිටවිල්ල සිහිපත් කළා කියලා තමන් මේ පැත්තෙන් දකිනවා. සාමාන්‍ය කෙනෙක් පින්පත කියවලා සුගතිගාමි වෙන්න පුළුවන් මං රුවන්වැලි සෑයට පූජාවක් කළා කියලා. ඇතැමිට මේ තැනත් අවසාන මොහොතේ ඒ සිටවිල්ලේ මනිටිකාය මෙනෙහි කළා නැවත නූපදින තත්ත්වයට යන්නත් පුළුවන්. ඒ නිසා චතුසත්‍ය සම්මාදිටියේ ස්වභාවය මේකයි. ඉතින් මං හිතන එක ප්‍රමාණවත් කියලා. ඊළඟට අහව ප්‍රශ්නය තමයි තමන්ගේ මිතුරන් ඇතැමිට හිටිය ගමන් මානසික වෙනස් වීමට භාජන වෙනවා. ඒක හේතු ගානකින් වෙනවා. එකක් දෙකක් නෙවෙයි. අපිත් එක්ක එකට කාලයක් ධර්මිකව ඉන්න අය ඇතැමිට සම්පූර්ණ ධර්මමගින් වෙනස් වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්ත. අධර්මිකව ඉන්න අය ඉතාම වේගෙන් ධර්ම පැත්තට ඇවිල්ලා අපටත් වඩා හොඳට ධර්මයට ඇවිල්ලා ඇතැමිට පැවිදි වෙලා මුළු ජීවිත කාලයම භාවනා යෝගී වෙන්න ඇතිනවා. ඒකට එක හේතුවක් තමයි අසුරු කරන යහලුවන්. කෙනෙක්ගේ ජීවිත පරිවර්තනය වෙන්න තියෙන ප්‍රධානතම සාධකයක් තමයි එයා වැඩිපුර කාගේ දේශන දහන්නේ, වැඩිපුරයා කවුද ආශ්‍රය කරන්නේ කියන කරුණ මතයි මේක තීරණය වෙන්නේ. හැබැයි ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබනත් ලොකු පිනක් තියෙනට ඕන. ඉතින් ඇතැම්මිට යා කම්මස්ස කතා සමාධියේ අදහල කාලයක් පින්දහම කරපු කෙනෙක් තව කෙනෙක් කිව්වොත් එයාට ඔයා දැන් මාර්ගඵලලාභී කෙනෙක් කියලා. එයාට ඇතැම්මිට මාර්ගඵල නොලැබුවත් යා හිතන තමන් දැන් මාර්ගඵල ලබල කියලා. ඇතැම්මිට සම්පූර්ණ ධර්මයෙන් වෙන් වෙන්න පුළුවන්. ඇතැම්මිට සුගතිගාමි වෙන්න පුළුවන්. දුගතිගාමිම වෙන්නේ නැහැ. නමුත් යා ධර්මයේ ලොකු ප්‍රමාණයක් එයාට අහිමි වුණා. ඉතින් අපිට එවැනි අය සමහර දේ තමයි පේනතුනේ හරිම අමාරුයි මෙයාගේ දෘෂ්ටියක් ගත්තොත් ඒක අත්හරින්න. යම් කිසි ප්‍රසිද්ධ කෙනෙක් කිව්වොත් එයා අනාගාමී කියලා එයා කවුරු කිව්වත් ඊට පස්සේ වෙනස් කරන්නේ. එයා හිතන්නේ මනාගාමී කියලා. ඉතින් හරිම අමාරු තැනක් ඕක. හැබැයි යම් කිසි ප්‍රමාණයකට අපට ධර්මයේ කරුණු අහන සලස්සලා හොඳ දේශකරුන්ගේ දේශන අහන්න දීලා හැම කෙනාගේම නෙවෙයි හොඳ ධර්මයේ විස්තර කරන පෙළදහමට අනුව ධර්මයේ විස්තර කරන හොඳ කල්යම් මිත්‍රයන් ඉන්නවා. අන්නේ අයගේ ධර්ම දේශන අහන්න සලස්සලා අපට යම් කිසි විදියක සම්මාදිටියක් ලබා දෙන්න පුළුවන්. ඒක විතරේ අපිට කරන්න පුළුවන්. තවත් දේ තමයි සමහර අයගේ මානසික රෝග තියෙනවා. දැන් උපතින්ම 100ක 2ක විතර ප්‍රතිශතයක් ඉන්නවා 100ක් ඉපදුනවා කියන එකනේ දෙන්නේ විතර. එයාගේ ඥානවලම තියෙනවා ඕන වෙලාවක ජීවිතේ මානසික වෙනස් වීමක් වෙන්න පුළුවන් යාගේ. එයා එක්ක ළඟම ඥාතියෙක් නැති වුනහම මේක වෙනවා. සමහරලාට විභාගයක් අස්මත් වුනොත් මේක වෙනවා. සමහරට ළඟම කෙනෙක් අමනාප වුනොත් මේක වෙනවා. සමහරලාට භාවනා කරන්න ගියලත් මේක වෙනවා. ඒක වෙන්නේ භාවනා කළ හිඳ නෙවෙයි. ඒක උනේ ළඟම ඥාති නැති වෙච්ච හිඳ නෙවෙයි. ඒක ආසන හේතු උනාට එයාගේ මානසිකවම තියෙනවා මේ තත්ත්වෙට පත් වෙන පුළුවන් ප්‍රවණතාවය. දැන් සමහර අයගෙන ඉගෙනගෙන පිස්සු වැටුනායි කියලා. සමහර අයගෙන භාවනා කරන්න ගිහිල්ලා පිස්සු නැහැ කියලා. ඒ භාවනා කළ හිඳ නෙවෙයි. එයාගේ මනසෙම ඊට ස්වභාවයක් තියෙනවා, පසුබිමක් තියෙනවා. ඒ නිසා ඒ දේ කරන්න ගියාම මේක ගැඹුරින් කරන්න ගිහිල්ලා එයා මානසික ආක්‍රමණතාවයකට පත් වෙනවා. ඉතින් ඒ ඇයට විවිධ විදිහේ ප්‍රතිකාර තියෙනවා. ආශ්‍රය කිරීමෙන් පුළුවන්, ඊට සෙත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්, නැත්නම් හොඳ දේශන අහන දෙන්න පුළුවන්, හොඳ ධර්ම සූත්‍ර කියවන දෙන්න පුළුවන්. ඒ වගේ ඒ පුද්ගලයා අනුව ඒ පිළියමත් වෙනස් වෙනවා. තවත් හොඳ වෛද්‍ය මානසික වෛද්‍යවරයෙක් ඇත්තෙම සමහර අය තේගොනට මානසික රෝගයක් තියෙ කියලා ඒගොනක් පිළිගන්න සූදානම් නැහැ. ඒ කියන්නේ අනිත්‍යට පිස්සුයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මානසිකත්වයේ ඒ වගේ පැත්තට පත්විච්ඡය බලන්නේ ලෝකේ අනිත්‍යයට පිස්සු කියලා තමයි බලන්නේ. ඒ ඇයි තේරුම් කළ දෙන්න බෑ. එහෙම මොකද ඒ දැඩිස්ස අසිත එක ගැටෙන යනවා. ඊළඟ කාරණේ අපිට වෙලාවට ගැතින වෙලාවත් අනුව මේ කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි ලෝකේ ආරම්භය ගැන. අනමතක් වයන් දෙක්වේ සංසාරෝ කුභාගොට නපඤ්ඤාදී කියපු ආකාරය ලෝකේ මුල තනවන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. පෙනෙන්නේ නැහැ කියලාම නෙවෙයි ඇත්තෙන්ම. පනවන්න බෑ. ඇත්තම බුදුහාමුදුරුවෝ දකිනවා මේක ආරම්භයේ. ඒක අතිශය දීර්ඝ කාලයක්. සාමාන්‍ය බුද්ධි මට්ටමේ කෙනෙකුට මේක විස්තර කළ දෙන්න බෑ ඇත්තම. විස්තර කළ දෙන්න බෑ කියන්නේ විස්තර කළ දේ ඉවරනකොට යාගේ ජීවිත කාලයක් අවසන්. අන්න ඒකයි. එතකොට මේ ගන්න තියෙන ප්‍රයෝජනයට ලබන්න බෑ ඇත්තම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක කියන්න ගියොත් මේ ඉතාම වටිනාම අවස්ථාව මෙතනින් නික්මිලා තමට අහිමි වෙනවා. බුදුහාමරම උදාහරණයක් කියනවා. මොකද උදාහරණය කෙනෙකුට අණිනවා මේ ලොකු විස තියෙන උලකින් අණිනවා. විස තියෙන උලක් ඇනපු වෙලාවේ මේ කෙනා කියනවා මේ උල ඇනපු කෙනාගේ විස්තර බලාගන්නකම් මම මේ උල ගලවන්න දෙන්නේ නැහැ. මේ උල ඇන්නේ හැදුවේ කවුද? මොන ලෝහයෙන්ද හැදුවේ මේක? මේක විද්දේ කවුද? මේ ගැනගෙන සම්පූර්ණ විස්තර දැනගන්නකම් මම මේක ගලවන්න දෙන්නේ නැහැ කියලා කියනවා. මොකද වෙන්නේ මෙයාට? ඒක දැනගන්න කලින් මරණයටපත් වෙනවා. බුදුහාමර දේශනා කරන අන්නේ වගේ තමයි මේක ආරම්භයම ඇන ගියෝතින්. ඒ ආරම්භය වල ඉවර වෙන කලින් මේ අවුරුදු 100ක් වුණත් ඉක්මනින්ම ගත වෙනවා. ඊයේ තරම් අතිශය දීර්ඝ කාලයක් අපි ඉන්නේ. ඒ නිසා ඒක හොයන එකට වඩා අපට වටිනා දියක් මේ අවස්ථාවේ තියෙන කරන්න පුළුවන් දේ. කෙනෙක් පින්නතුනේ ජීවිතේ හුඟක් වැඩ කරයි කියලා කෙනෙක් බුද්ධිමත් කියලා කියන්නේ නැහැ. දැන් සාමාන්‍ය ටයිම් මැනේජ්මන්ට් කියලා කාල කළමනාකරණ ඉතාම හොඳ දෙයක් කියලා සලකනවනේ. ඒකෙම තමයි පින්නතුනේ. නමුත් කාලය බෙදාගෙන හුඟක් වැඩ කරයි කියලා කෙනෙක් සාර්ථක නැහැ. කෙනෙකුට මිෂන් එකක් වගේම කෙනෙකුට විෂන් එකක් තියෙනවා. මිෂන් එකයි දෙකම අවශ්‍යයි. දැක්මක් තියෙනවනේ මෙහෙවරක් තියෙනවා. එතකොට අන්නේ විෂන් එක අනුව තමයි කාලය කර්මාකරණය කරන්නේ. තමන්ගේ ඉලක්කය මොකද්ද? කෙටි කාලීන ඉලක්ක මොනවද? දීර්ඝ කාලීන ඉලක්ක මොනවද කියලා තමන්ගේ ජීවිතය ගැන තමන්ට හොඳ කළමනාකාරීත්වයක් තියෙනවා. අන්න එහෙම ඇති කරගෙන තමයි කාලය කර්මාකරණය කරන්නේ. අන්නේ වගේම තමයි ජීවිතේත් අපි මේව දැනගන්නකොට අපට අවශ්‍ය වෙන අපි මේව දැනගන්නේ ඇයි? දැනගත්ගෙන අවසන් වුණාට පස්සේ තමන්ට තියෙන වාසිය මොකද්ද? තමන්ට ඉතුරු වෙන දෙයක් නැහැ. තේම ලැබෙන දෙයක් නැහැ. තමන්ගේ දුක නිදහස් වෙන්නේ නැහැ තමන්. අනිත්‍ය තමයි ඒ ප්‍රශ්නේ එනකොටම කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රශ්න කරන අනිවාර්යයෙන්ම එහෙනම් මේ දවස්ෙත් ලෝකෙ ආරම්භ වෙන සතෙක් ඉන්නවද කියලා. ඒක ඇත්තම සාමාන්‍ය කෙනෙක් අහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළේ නැහැ. ඒ දේශනා නොකරේ අපි වගේ බුද්ධිමත්මේ කෙනෙකුට ඒක දරාගන්න බෑ කියලා. කෙනෙක් කියනවා සාමාන්‍ය ශාකයක් විදියට දෙයක් තියෙනවා. ටිකෙන් ටික ඒක ජීවි වෙනවා. ත්‍රිජීවි වෙනවා. එහෙම එහෙම වෙලයි මේ ජීවිය සකස් වෙන්නේ කියලා විද්‍යාඥයන් යම්කිසි විදියෙන් නිගමනයන් අනාවරණයන් සහ යම්කිසි විදියෙහි අදහස් ඉදිරිපත් කරනවා. හැබැයි ඒක බුදුදහමට එහෙම එකඟ නැහැ. දැන් සමහර විට මේ සත්ත්වයා වානරයාගෙන් ටිකෙන් ටික මිනිස්යාවෙන් වෙලා වෙයි කියලා කියනෝනේ නේ. රිවොලූෂන් එක. දැන් බොහෝ දෙනෙක් කියනවා මේක බුදුදහමට ගැලපෙනවා කියලා. පින්නතුනේ මේක බුදුදහමට ගැලපෙන්නේ නැහැ. මිනිස්යා කියන සුවිශේෂී සත්ත්වේ. අරම ක්‍රමානුකූල වෙනස් වෙලා ආවනම් ඒ මානසික පරිවර්තනයත් මේකේ තියෙනට ඕන. නමුත් මානසික මෙතන ආසන්න ඉන්න ඊළඟ සත්‍යයටවත් මේ දහමේ කාරණයක් තේරුම් කළ දෙන්න බෑ. ධර්ම කර්ම 100ක් නෙවෙයි, ඒ 105ක්, 102ක් තේරුම් කළ දෙන්න බැරි දැඩි අවකාශයක්, ස්පේස් එකක් මේ මැද තියෙන. එනිසා පුද්ගලිකේ පරිණාමය බලන්නේ කායික පරිණාමය නෙවෙයි. පුද්ගලිකේ පරිණාමය බලන්නේ මානසික පරිවර්තනය. එනිසා මානසික පරිවර්තනයක් කරන කොච්චර සත්‍යය දක්ෂද කියන කරුණ මතයි සුගතිය දුගතිය කියන එක තීරණය වෙන්නේ. මනස ලෝකෙ විතරක් නෙවෙයි පින්නතින දිවි ලෝකෙ සත්තු ඉන්නවා. දිවි ලෝකෙ සත්තු ඉන්නවා කිව්වොත් මේ පින්න පුදුම වෙන්නේ නේද? දිවි ලෝකෙ සත්තු ඉන්නවා කිව්වොත් නේ. දිවි ලෝකෙ අස්සය ඉන්නවා, ඇත්තු ඉන්නවා, මීයෝ ඉන්නවා, මොනරු ඉන්නවා. ඒ දිවි ලෝකෙ සත්තු හිටියට පින්නතින යා දෙවියෙක් වෙන්නේ නැහැ. දැන් මනස ලෝකේ බල්ලෙක් හිටියයි කියලා යා මනස ලෝකෙද? යා මනසෙද්ද? ඔබේ ගෙදරින සුරතල් බලපැටිය ඔබේ ඇඳේම නිදිනවා. එයා මිනිහෙද්ද? ඔබේ ගෙදර වෙන කෑම ටික මොහොත් කනවා. ඔබ යන වාහනේ මෙයන් ඉස්සරහ සීට් එකේම. එයා මිනිහෙද්ද? එයා ඉන්නේ මනුස්ස ලෝකෙද? එයා ඉන්නේ අපට හිතෙන මනුස්ස ලෝකෙ කියලා තමයි. ෆිසිකලි මනුස්ස ලෝකෙ තමයි. නමුත් මෙන්ටලි මනුස්ස ලෝකෙ නෙවෙයි ඇත්තෙම. එයා තිරිසන් ලෝකෙමයි ඉන්නේ. දිව්‍ය ලෝකේන සත්වත් එහෙමයි. දෙවිය අහසින් යනකොට එයාත් අහසින්ම යන්නේ. අස්සයා අහසින්ම යන්නේ. දෙවියා කැමති වෙනකොට ආහාර ටික ඉදිරිපිට නිර්මාණය වෙනවා වගේම මේ අස්වැයක් කැමති ආහාර ඉදිරිපිට නිර්මාණය වෙනවා. එයාගේ පින නිසා හැම ලැබෙනවා. ලැබුණට එයාට ධර්ම අවබෝධය කරන්න බෑ. එයාගේ ප්‍රඥාව නැහැ. ඔබත් එක්කම ඔබගේ සුරතල් සතය තැම්මිට ප්ලේන් එකේ ෆ්ලයිට් එක යන්න පුළුවන්. ටිකට් එකක් අරගෙන ගෙවීම් කළ ආහාර පාන ටික දීලා ඔහු ගුවනින් ගියා කියලා ඔහු මනසේ කුණා වෙන්නේ නැහැ. එනසා සුගතිය දුගතිය කියන එක තීරණය වන්නේ මේ භෞතික ඉන්න තැන අනුව නෙවෙයි මානසික ස්වභාවය අනුව. ඔබ මෙතනම තැන්විත මේ මොහොතේම ඔබේ ආයතන දෙක වෙනස් වුණොත් මෙතනම ඔබට දුගතියක් වෙන්න පුළුවන්. ඔබ ඉන්න ගෙදරම ඔබේ විඥානය එතනින් නිරුද්ධ වීමත් එක්කම ඔබ එතනින් ශාරීරිය අත්හරින ඔබ ඊළඟ ෆෝම් එක ඔබ ගන්නවා ගෙදරම ඉඳගෙන ඔබට හිතෙන ගෙදර මිනිස්සෙක් වශයෙන් ඉන්නවා කියලා. ඔබ ඉන්න කාමරෙම ඉන්නේ ඔබ. ඔබට තේරෙනවත් නැහැ මරණයට පත් වුණාද කියලා. ඔබ ඉන්න කාමරෙම ඉන්නේ. ඇතැම් විට තව කෙනෙක් කියලා කරදර ගන්නකොට යකදුරෙක් ගෙනල්ලා විලක්ක පත්තු ගෙනගෙන වැඩේ දෙන්න හදනකොට තමයි මතක් වෙන්නේ දැන් වෙන ලෝකෙක ඉන්නේ කියලා. ඔබට තාම හිතෙන මගේ ගෙදර මගේම කාමරේ මේක විවෙනත් ඇයි ඉන්නේ මොකද කියලා ඔබට ඔබ වෙන ලෝකෙක ඉන්නේ. ඔබ හිතනකොට ඔබ අවසන් කටයුතු සිද්ධ කළ දැන් තෝ මාසේ දාන්නේ දිර ඔබට පින් අනුමෝදන් වෙන්නත් බෑ බරන් ගියා. තේනතන මේ ෆෝම් එක වෙනස් වෙන එක මොහොතකින් වෙනවා. ඒක පුදුම විදිහට හිතා ගන්නවත් බැරි දෙයක්. එනිසා සුගතිය දුගතිය කියන එක තීරණානේ මේ වගේ සත්‍යයක් මත. ඉතින් අපි සඳහන් කළේ ඇත්තෙන්ම ඒ ලෝකේ ආරම්භය කියන එක බුදුහාමර දේශනා කළා නෑ කියන එක විතර අපිට කියන්න තියෙනවා. අපිට වෙන කියන දෙයක් නැහැ ඇත්තෙන්ම. මොකද බුදුරජාණන් වහන්සේ නොකරපු දේවල් අපිට කියන්න බෑ ඇත්තෙන්ම. බුදුහාඳුරුවන්ට යාවෝදේ තිබ්බනම් බුදුහාඳුරුව එක්තර මහා කරුණිකණන් අඩුවන්නේ සරියුත් හාඳුනට හරි එක දේශනා කරනවා. එයි බුදුහාඳුරන්ට විතර ප්‍රඥා දෙවෙනි සරියුත් හාඳුරුව. අඩුවන්නේ සරියුත් හාඳුරන්ටත් ඒක බුදුහාඳුරුව දේශනා කළේ නැහැ පින්නතනි. සරියුත් හාඳුරුව බුදුහාඳුරුවත් එක්ක ප්‍රඥාවෙන් ඉදිරිවිද ඥාන ආදී විශේෂ ඥානයන්ගෙන් චේතෝපරිය ඥානය දසබල ඥාන ආදී විශේෂ ඥාන වලින් සම්පූර්ණ වෙනස්. ආසවක්කේ ඥානයෙන් බුදුහාඳුරුව සරියුත් හාඳුරුව සමානයි. නමුත් විශේෂ ඥාන වලින් බුදුහාඳුරේ සරියුත් හාඳුරේ හාත්පසින් වෙනවා. ඒ නිසා මෙන්න මේ සත්‍යයක් මත බුදුහාඳුරේ හැම දේශනා කරන්න ගිහිල්ලා නැහැ. හැබැයි විද්‍යාඥයෝ එක එක විදිහ අනුමානයන් කරන සත්‍ය ආරම්භ වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවා. හැබැයි ඒක කිව්වා කියලා අපි ඉක්මන් වෙන යන හොඳ නැහැ. මේක බුදුදහමට ගැලපෙනවා කියලා කියනවා. ඇයි ඒ? අද විද්‍යාඥයෝ කියන දේ හෙට ඒගොල්ලන් වෙනස් කරනවා. ඒ නිසා විද්‍යාඥයා යම් කිසි ඩිස්කවරියක් කරොත් කලබල වෙන්න එපා. දැන් මේ බුදුදහමේ කියන්නේ බුදුදහමට ඒ වගේ ක්‍රෙඩිට්ස් අවශ්‍ය නැහැ. බුදුදහමට ඇගේ දෙවියන් බ්‍රහ්මයන්ගෙන් හිටන් ලැබිලා තියෙන්නේ අමුතු ක්‍රෙඩිට් එකක් බුදුදහමට කොහෙන්වත් ඕනේ නැහැ. තිනුතින අපි අහපු ප්‍රශ්නට අපි දෙන්න පුළුවන් කෙටිම උත්තරය දුන්නේ. තවත් කරුණු විස්තර කරන්න අපට තිබුණත් අපට ලැබිච්ච කාලය වැඩිපුර කාලය ගත්තොත් දැන් මේ කියපු හොඳ ටිකේ වටිනාකමත් අඩු වෙනවනේ නේ. එනිසා වැඩිපුර මම කතා කරන්න යන්නේ. නමුත් එක දෙයක් වෙනතන කියන්නට ඕන. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ ස්තම්භ දෙකක් මත ගොනු කරන්න පුළුවන්. All doctrines that Buddha explained for 45 years can be included into two pillars. One of them is practice in loving kindness. The other one is increase in developing our wisdom. එක පැත්තක තමයි මෛත්‍රිය දිනු කිරීම. අනිත් පැත්ත ප්‍රඥාව දිනු කිරීම. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු උදාහරණ මේක පැත්තකින් ගත්තොතින් කොහොමද මෛත්‍රිය දිනු කරන්නේ කියන කාරණේ. අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු කරන ක්‍රමය. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මහා කරුණිකයි මහා ප්‍රඥාවන්තයි කියලා. මෛත්‍රිය දිනු කරනකොට සබ්බේ සත්තා භවන්ත සුගතත්තා කියලා නිතරම තමන් ප්‍රාර්ථනා කරනකොට මෛත්‍රිය විතරක් නෙවෙයි කරුණාව, මුදිතාව, උපේක්ෂා කියන මේ සතර රක්ම විහරණම තමන්ගේ ළඟ වැඩෙනවා. තමන් ඊටාම සංසිඳුණු මානසික සුවයෙන් ඉන කෙනෙක් බවට පත් වෙනවා. වෙනත් ඇගේ අඩුපාඩුවක් කිව්වත් ඊටාම කාරුණිකව ඒක කියන්නේ ඒකේ අවිද්‍යාවේ ගිලිලා ඒක කියන්නේ නැහැ. නිතරම තමන් කතා කරන දේෙන් අනිත් ඇට මානසික සුවයක්, මානසික සහනය දෙන වෙන දෙයක්මයි කියන්නේ. මානසිකත්වයේ අවුල් වෙන වචනයක්වත් කියන්නේ නැගෙන කොට. වචනයක් නෙවෙයි පිනුතින් තමන් අඳින ඇඳුම, තමන්ගේ හැසිරීම, තමන් පළඳින ආභරණ මේ හැම දෙයකින්ම අනිත්‍යගේ හිතට සහනයක් එන විදිහට තමයි තමන් නිතරම ඉන්නේ. මේක තමයි පිනුතින් කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ. අනිත් පැත්තෙන් මේ ධර්මයේ පුරිනකොට පිනුතින් අපේ ප්‍රඥාව දිනු වෙනට ඕන. ප්‍රඥාව දිනු වෙන කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේවට කියනවා පඤ්ඤා බුද්ධිකර ධර්ම කියලා. ධර්ම මාර්ගය ආරම්භින් නම් අවසානයේ දක්වාම තමන්ගේ මෙන්න මේ කරුණ වැඩෙන්න ඕන. මොනවාද කාරණා හතර? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ හතර අඛණ්ඩව වර්ධනය කරගන්න. මේ හතර වර්ධනය වෙන්නේ තමන්ටම තමන් ගැන ධම්ම දහම් කැඩපතක් තියෙනතෝ. මොකද්ද දහම් කැඩපත? මං මේ දේ කළා මගේ තෘෂ්ණාව මා වැඩි කරගන්නද බලන්නේ අඩු කරගන්නද? මේ දේ කළා මගේ මාන්නය වැඩි වෙනවද අඩු වෙනවද? මේ දේ කළා මගේ සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා තමන් යමක් කරන්න කලින් හොඳට තමන් ගැන බලන්න. තමන් දානයක් දුන්නා, සිල් ගත්තත්, භක්ති ගීතයක් කිව්වත්, පන්සලට උදව්වක් කළත්, අසරණ කෙනෙකුට සැලකුවත්, ඇඳුමක් ඇන්දත්, මොනවා කළත් තමන්ම තමන් ගැන බලන්න. When I do this thing, that whether my craving, conceit and self-view increase or decrease. මේක තමයි නිතරම තමන් ගැන තමන්ට බලන්න පුළුවන් ලක්ෂණ. එනිසා තමන් කරන හැම දෙයකින්ම තමන්ගේ තෘෂ්ණාව අඩු වෙන්න ඕන. ඒ වගේම තමන්ගේ සක්කාය දිට්ඨිය අඩු වෙන්නට ඕන. තමන්ගේ මාන්නය අඩු වෙන්න ඕන. මෙන්න මේ ධම්මගේ තමන් ඉන්නවා නම් ඒ කියන්නේ තමන් ටිකෙන් ටික මානසික සුවයක් කරා යන කෙනෙක් කියන එකයි මේකෙන් මේ කියන්නේ. තෙම්පිනතුනි මේ සඳහා නිතරම විශේෂයෙන් සද්ධර්ම ශ්‍රවණය තුළින් චතුරාර්ය සත්‍ය මොකක්ද කියන එක තේරුම් ගන්නට ඕන. හේතුඵල ධම පරිසම්පාදයේ මේ ඇතිවීම නැතිවීම ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගන්නට ඕන. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අපි තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕන. මේ සියයටම කරන්නේ කම්මසකත සමාධියට ඉඳලා ලෞකික කුසලයක් කරන ගමන් තමයි මේ ටික කරන්න වෙන්නේ. ඇයි ඒ? කොයි මොහොතේ අපිට මේ ජීවිතය හිමි වෙද කියලා කියන්න බෑ. ඕනම වෙලාවක තමගේ නෙද්දක පියවෙන්න පුළුවන් මේ ආත්මභාවයේ අවසාන අවස්ථාව විදියට. එනිසා තමන්ම තමන් ගැන කල්පනා කරලා බලන්න මේ මොහොතේ තමන්ගේ ජීවිතය හිමුනොතින් තමන් සුගතියට යන්නට දැන් වැඩ පිළිවෙල සකස් කරගෙනද ඉන්නේ කියලා තමන් ගැනම තමන් බලන්න. එක තත්පරයකින් ඒක ඇතිපිය ගන්න මොහොතකින් තමන් අවුරුදු 50ක 60ක තියෙන සම්බන්ධතා සියල්ලක්ම තමන්ට අහිමි වෙනවා. මේ ශරීරයත් තමන්ට අහිමි වෙනවා. ඒ මොහොතට වැඩි මොහොත තව අවුරුදු 100කට මෙහා පැත්තේදී අපි කවුරුත්පත් වෙනවා. ඒක වළක්වන්න බෑ කොච්චර මහන්සි ගත්තත්. 100ක් යන්නේ නෑ නේද? නැත්නම් මෙතේ හෙට වෙන්නත් පුළුවන්. ඉතින් අන්නේ මොහොත ආවොත් වෙනදින් තමන්ම තමන් ගැන බලන්න, තමන් මීට වඩා සුගතියකට යන්නට තමන් මානසිකව සෝදානන්ද කියලා බලන්න. ඒ අවසාන සිටවිලිදී අනිත්‍යතාවයේ දකින්න තමන් දක්ෂද? ස්කන්ධ පංචකයේ සම්දේවය බලන්න තමන් දක්ෂද කියලා තමන්ම තමන් ගැන බලන්න. මේක තමයි පින්නතුනි සාරසංක කලප්‍රක්ෂයක් බුදුරජාණන් වහන්සේ කරපු පරිත්‍යාගයට අපට කරන්න පුළුවන් ප්‍රතිඋපකාරය. බුදුහාඳුර අපෙන් බලාපොරොත්තුනේ සාමාන්‍ය සරල දෙයක් නෙවෙයි. වන්දනාවක් හෝ ගුණගීතයක් නෙවෙයි බුදුහාඳුර අපෙන් බලාපොරොත්තුනේ. බුදුහාඳුර අපෙන් බලාපොරොත්තුනේ පින්නතුනේ හැකිතාක් මේ ධර්මය අහලා එක පැත්තකින් සුගතිය සාහවරු කරගන්න එක, අනිත් පැත්තෙන් මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන විදියට චතුරාර්ය සත්‍ය සම්මාදීටි තුල සිට පිටවා ගන්න එක. අපේ සම්පූර්ණ දක්ෂතාවය කියන්නේ පින්නතුනේ. තමන්ගේ ඉහළම ස්කිල් එක කියලා කියන්නේ. තමන් හැම මොහොතෙම අනිත්‍යතාවය බලන වේලාව, කාලය, ඩියුරේෂන් එක ටිකෙන් ටික වැඩි කරගන්න. තබන පියවරක් පාසාම, සිතට නැගෙන සිතුවිල්ලක් පාසාම හැම සිතුවිල්ලක්ම මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන සිතුවිල්ලක් නේද කියලා ඇතිවීම නැතිවීම දකින්න දක්ෂ වෙන්න. ඒ දකින මොහොතක් පාසාම තමන් බාහිර පුද්ගලයන් කෙරෙහි ද්‍රව්‍ය ගැන සිත පිහිටන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මේක තමයි බුදුහම දේශනා කළේ අත්ථ දීපා දීපේ වෙන තත් සරණානානි සරණ. තමන්ට පිහිට තමන්මයි, වෙන සරණක් නැ නානි සරණ. ධම්ම දීපා දීපේ විහෙරද ධම්ම සරණානානි සරණ. ධර්මයේම පහනක් දෙවිනක් කරගන්න වෙනත් පිළිසරණක් තමන්ට නැහැ. කොහොමද ධර්මයේ පිළිසරණක් කරගන්නේ? සතර සතිපට්ඨාන තුළ උපරිම ලෙස වාසය කරන. කය ගැන කය අනුව නිතර බලන සැලැ අවධානයෙන් ඉන්න. තමන්ගේ කයට වෙන්නේ මොකද්ද කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්න. තමන්ට ලැබෙන දුක් සැප ආදී වේදනා ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්නේ ඒක ඇතිවෙන්නේ නැතිවෙන්නේ බලන්න. තමන්ගේ හිතට හිතගෙන නිතර සැලකිල්ලෙන් ඉන්නේ හිත හැම මොහොතෙම හටගෙන නිරුද්ධන ආකාරය දකින්න. තමන්ට එන සිතවිලි කුසල අකුසල සිතවිලි වල හට ගැනීම නිරුද්ධ වීම හොඳට නොනින් දකින්න. මේ තුලින් මොහොතක් පාසාම පින්නතුනේ අපි ස්කන්ධ පංචකයේ සමුදේ වැනි තරම බලන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි ඒ එකම අපි සම්පූර්ණ බාහිර පුද්ගලයන් ද්‍රව්‍ය මත යැපෙන ගති අඩු වෙනවා. ඒ කියන්නේ තමන් අජර අමර කෙනෙක් බවට පත් වෙනවා. අජර අමර කෙනෙක් වෙනවා. අජර අමර කියන්නේ පින්නතුනි මරණයෙන් පස්සේ වෙන තත්යක් නෙවෙයි. මේ මොහොතේම ප්‍රඥාව තුළ ඉන්න මොහොතේ බාහිර රූපයක් තුළ හිත බැස නොගත්තොත් ඒ කියන්නේ තමන්ට ඒ රූපය වෙනස් වෙනකොට මහලු වෙනකොට ලෙඩ වෙනකොට තමන්ට ඒ ටික දැනෙන්නේ නැහැ. දැන් අපි දරුවා කියලා අම්මා තාත්තා කියලා ගේ කියලා ගත්තොත් ඒ දේ වෙනස් වෙනකොට ගන්න දුක් ටිකත් එක්කම ගන්න. පණගැටියේ පහනට පනිනකොට අනේ මට පහන් දැල්ල විතරයි ඕනේ පිච්චෙන නම් බෑ කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒක සිදු වෙන්නේ නැහැ නේ. පහන් දැල්ලට පනිනවත් එක්කම එයා පිච්චීමත් බාර ගන්න වෙනවා. ඒ නිසා මේ මගේ දරුවා කියලා ඔළුවට ගාලා දරුවෙක් ගත්තොත් පහන් දැල්ලට පනින්න පණගැටිය වගේ අර දුක් ටිකක් තමයි සුරළු කරගෙන ඉන්නේ. ඒ නිසා දරුවගේ කිසසත ගැවට කමන්නේ නැහැ. තමන් හොඳට ප්‍රඥාවෙන් ඉඳීමෙන් සිහිය සානවන තුළ ඉඳීමෙන් දරුවට හොඳට අපි සලකන්නට ඕන. දරුවට අධ්‍යාපනයක් ලබා දෙන්නට ඕන, දරුවට ධර්මයක් ලබා දෙන්නට ඕන, වටිනාම දේ දරුව වෙනුවෙන් ලබා දෙන්න. හොඳට උගන්වන්න. ડોක්ටරේට් එක දක්වාම උගන්වන්න. ડોක්ටරේට් එකක් නෙවෙයි දෙකක් මරන් දෙන්න පුතාට පුළුවන්. ඒවත් කරන ගමන් ඊට නොදෙවෙන විදිහට මේ ධර්මය තුළ තමන් දක්ෂ වෙන්නට ඕන. පින්නතුන අපට මේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට අපේ ඥානවලම පින්නතුන මේ හැකියාව තියෙනවා. ඊටාම සුවිශේෂී පිනකට තමයි මේ ජාතිය වෙලා ඔබ ඉපදෙලා තියෙන්නේ. ඒ ජාතිය ලැබු ප්‍රධාන වාසියක් තමයි පින්නතුන මට නම් හිතෙන්නේ සිංහල භාෂාව කියලා. එනිසා ඔබේ දරු මොනගොර ඉන්නවා නම් ඒ දරුවෝ මං හිතන්නේ වෛද්‍යවරයෙක් කරනට වඩා වහිනා ඒ දරුවට සිංහල භාෂාව ගන්න පුළුවන්. ඔබ කොයි තරම් දුරට මේක විශ්වාස කරන්නද? එනිසා පින්නතුනි කොහොම හරි දරුවට සිංහල භාෂාව ගන්නන්න. ඒ කියන්නේ සිංහල භාෂාවත් එක නිකන් නෙවෙයි මහා දැනුම් සම්භාරයක්, මහා ධර්ම භාණ්ඩාගාරයක් ඒ දරුවට ලැබෙනවා. හැබැයි සිංහල භාෂාව ඉගෙනගෙන නිකන් ඉඳී විතරක් වැඩන්නේ නැහැ. ඒ භාෂාව ඔස්සේ පින්නතුනි මේ දහම් මගත් අපි දකින්නට ඕන. මන්නම් කියන්නේ සිංහල අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෙක් කියලා කෙනෙක් ඉපදෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ධර්මය ලබන්න. ප්‍රධාන වශයෙන්ම සිංහල භාෂාව ඉගෙන ගන්න. ඔබ ඒක නොකළොත් පින්නතුනි ඔබ විශාල වගකීමක් පැහැරදී කෙනෙක් වෙනවා. ඒ නිසා ඒ ගැන ඉතාම අවධානයෙන් ඉන්න පුළුවන් මට්ටමින් දැන් දරුවා නම් පහුවෙලා තියෙන පුළුවන් නේ. වැඩ ඉවරයි දැන් මම පෙරහැර ගිහිල්ලා. කමන්නේ එහෙනම් අඩු ගානේ මොනුගුරු මිනිවිරයන්ට හරි මේ දායාදය පුළුවන් නම් ලබා දෙන්න පින්නතුනි. ඒක ඉතාම සුවිශේෂී දායාදයක්. ගෙදරදී අනිවාර්යයෙන්ම සිංහල භාෂාවෙන් කතා කරලා දරුවට මේ අවබෝධය ලබා දෙන්න. ඉතින් මේ සද්ධර්මය තුළ හික්මෙන් අපි උත්සාහ ගනිමු. අපේ ජීවිතේ ඉක්මනින්ම මහලු වීම මරණය කරා ළඟාවෙමින් ඉන්නේ. අපට වෙන මග රැඳීම් නැහැ පින්නතුනි. විවේකයක් ගන්න තරම් දෙයක් නැහැ. අපට මේ ජීවිතය හිමි වෙන කලින් ඉක්මනින්ම බුදුහාම දේශනා කරන විදිහට අප්‍රමාදේන සම්පාදේද කියපු විදිහට අප්‍රමාදීව මේ දහම් මාර්ගය තුළ හැසිරෙන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. තේම් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් වසර 2562 වෙනි අවුරුද්ද සමරණීමේ අවස්ථාවේදී මේ බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කරලා ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදිලා සිල් අරගෙන භාවනා කරලා බණ අහලා හුඟා පින්කම් කළා. ඔබ හුඟා සතුටටපත් වෙන්නේ ගැන. ඔබ හුඟා පින්වන්තයි, වාසනාවන්තයි. පින් ශ්‍රී ලංකාවේ ඉඳලා ආපු සමහර අය කියනවා ශ්‍රී ලංකාවේ ඉඳලා එනකොට අපි හිතුවේ අනේ බණක් අහන්න නම් ලැබෙන එකක් නැහැ, සිල් ගන්න නම් ලැබෙන එකක් නැහැ කියලා ආවේ කියලා සමහර අය හිතන් ඉන්නේ. දැන් කැලිෆෝනියාවයි නෑ කියන්නේ. එහෙම හිතාගෙන මෙහාට ආවේ නමුත් මෙහි ආවට පස්සේ ලංකාවට වඩා පින්කම් කරනවා කියලා. ලංකාවේදී පොහොයකට එක තැනක විතරයි සිල් ගන්න. මෙහි වෙසක් පොහොයට 3-4 බලක සිල් ගන්න සමහරට. එක එක දවස්වල නිතින් ලංකාවේ ජීවිත වඩා වාසනාවන්තය මෙහි ආපු අය. ඒ පින්නතුනේ නිකන්නේ ලැබුණේ මහා පිනකට. ඒ අවස්ථාව ඔබ ඒ ප්‍රතිලාභය ලබන්න, ඒ බෙනිෆිට් එක ගන්න ඔබ. ඔබ ඒක නොකරනවා නම් ඔබ වා ලොකු වටිනා දෙයක් ඔබගෙන් මිස් කරගත්තා වෙනවා. ඔබට අහිමි කරගත්තා වෙනවා. ඒ නිසා ඔබ මේ පහසුකම් ටික ලබාගෙන මේ ඉතාම හොඳ පරිසරයක ඔබ තියලා තියෙන්නේ ඔබේ අතීත කර්මයෙන් ලැබපු ප්‍රාර්ථනාව නිසා. අඩු ගානේ ඔබට මధుරයේ දුන්නත් ඔබට හානියක් නැහැ. මధుරයේ ගැනවත් ඔබට හිතන දෙයක් නැහැ. ඒ තරම් ඔබට මේ ආරක්ෂාවක් ලබා දෙලා තියෙන්නේ නිකන් නෙවෙයි. ඔබ ඉන්න මේ සින් සිටියක ඔබට පින් සිටියක් කරගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා ඔබ අප්‍රමාදීව කටයුතු කරන්නේ සන ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇස් කරගත් මේ උතුම් පින්කමලානි සංසයෙන් අද මේ පින්කමට දායකත්වයෙන් දරපු පින්තුන් හැම දෙනාටමත් මේ පින් ආශිර්වාදයක් පිණිස වේවා. එයත් නම්ින් මිය ගිය ඥාතින් පින් අපේක්ෂාවකින් සිටිනවා නම්, ඒ වගේම ඔබ නම්ින් මිය ගොස් පින් බලාපොරොත්තුවකින් යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත නම්, ඒ හැම දිනෙකමත් මේ පින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. රැස් කරගත් මේ පින් උදෑසන පටන් මේ මොහොත දක්වා රැස් කරගත් මේ සියලුම පින්කමල ආනිසංසයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් මේ ලෝකයේත් බොහෝ කාලයක් රැකදෙත්වා. විශේෂයෙන් මේ පින්තුන් මේ වගේ පින්කම් කරන්නට අවාදන ශාසනා කරන ලොකු හඳුරන් වහන්සේ ඇතුළේ ස්වාමීන් වහන්සේලාට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවෙනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන්, සිල් සමාදන් වීමෙන්, දහම් පඬුර පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින තුන හැම දිනාටම මෙලොව ජීවිතයේ සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුගතිගාමීත්වයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛම් භයම් පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තු සම්දේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බිය නැති වෙත්වා සොමින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.